2603 වෙනි වසර සම්බුද්ධ වසරේ විවාහාරික වසර 2014 අටවෙනි මාසේ 23 වෙනිදා මහනුවර විජේසූරිය මහත්මයා සහ මැණිකේ මෑණියන් වහන්සේලායි ගෙදර. විජේසූරිය මහත්මයා මැණිකේ මෑණියන් වහන්සේ. මේ ගෙදර අපි පවත්වනු ලබන අනුශාසනාව. ඉතින් මැණිකේ මෑණියන් වහන්සේ පවත්වගෙන යන දේශනාව ශ්‍රවණය කරන්න එන පින්නතුන් මහනුවර ප්‍රදේශයට එතුමිය ඇත්තටම මැණිකක් වගේ හරි වටිනවා. නේද? මාණික්යක්නේ. තුරුණුවන් කියලා කියන්නේත් නේ රුවන්. ඒ නිසා ධර්මය කියලා කියන්නේ මාණික්යක් වගේ දෙයක් තමයි. ඇවිදilla ඉන්නේ තමන්ගේ අධ්‍යාත්මය ගවේෂණය කරගන්න කල්පනා කරගෙන පින්නතුන්. එහෙම වෙන්න ඕන. එහෙම නැතුව තව ආගමක්, තව භාවනාවක්, තවත් ක්‍රමවේදයක්, තවත් අලුත් බණක් අහන්න ඉන්න එපා. අපිට අවශ්‍ය කරන්නේ මම කවුද? තරහා යන, දුක් වෙන, අඬන, ගැලපෙන, බය වෙන, hina වෙන මම කවුද? ඒකයි මාතෘකාව. එහෙම නේද වෙන්න ඕන. මේ සාලුත් බණක් නෙමෙයි. අලුත් දේශනාවක් නෙමෙයි. මෙහෙන් ඉගෙන ගන්න දෙයක් ඇත්තෙම නැහැ. මට ඔය ඇත්තන්ට උගන්වන්න දෙන්න අබමල් රේණුවක තරම් දෙයක් නැහැ. මා සිද්ධ කරන්නේ ඔබ ළඟ තියෙන ප්‍රශ්නයක් විසඳනෝ ඇරෙන්න මගෙන් දෙයක් මන් දෙන්නේ නැහැ. ඇයි එහෙම ප්‍රකාශයක් කරන්න හේතුව මේ ගනුදෙනු කරන්නේ දෘෂ්ටි. නේද? සංකල්ප. ඉතින් ගොඩාක් දේශනාවන් වල ආගම් වල ගන්න දේවල් තියෙනවා. විශ්වාස. නේද? දෙයියෝ මාරු කරලා විශ්වාස කරන්න ඕන. ආගම මාරු කරලා විශ්වාස කරන්න. පිළිවෙත් මාරු කරලා විශ්වාස කරන්න ඕන. ඉතින් ඒ නිසා මෙහෙ ගනුදෙනු කරන්න මොකවත් නැහැ. මම මොකවත් ඔයත් අන්න දෙන්නේ නැහැ. ඔයත් අන්ගේ මොකවත් මම ගන්නෙත් නැහැ. මොකද කහල ගොඩවල් මොකටද අපි ගන්නෙ? නේද? ඔයත් අන්ටත් කියන්නේ මොකවත් ගන්නෙ නැතුව නිදහසේ ඉන්න වැඩපිළිවෙලක්. මානසික නිදහස. ඒකට පාවිච්චි කරන ධර්මයේ පාවිච්චි කරන දෙයක් තමයි විමුක්තිය. විමුක්තිය. තණ්හා විමුක්තිය. සංකාර විමුක්තිය, භව විමුක්තිය, චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය කියා කතා කරන්නේ ඒවා තුල නිදහස. සිතේ නිදහසට කියනෝ චේතෝ විමුක්තිය. ඥානේ ප්‍රඥාවේ නිදහසට කියනෝ පඤ්ඤා විමුක්තිය කියලා. ජීවිතේ නිදහසට කියන භව විමුක්තිය කියලා. තියෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් මේ උපතක් අපිට නැහැයි කියලා, ඒක බොරුවක්. මොන ආගමිකයටත් උපතක් සසල තියෙනවා. විනාඩි 30ක් නිහඬව ඉන්න බැරි ඒකයි. කවුදෝ කෙනෙක් කුරුපිටියා වගේ කුරුකුරුකුරුකුරු ගානවා. අපි කවුරුත් තරහ යනවට අකමැති, තරහ ගන්න කැමති නැහැ. ඒ ප්‍රශ්නේ මොකද්ද? තරහ එනවා. අපි කවුරුවත් ලෝභ කරන්න කැමති නැහැ. ඒ තිබේම ලෝභ හිතෙනවා. ඊර්ෂ්‍යා කරන්නත් කැමති නැහැ. ඉබේම ඊර්ෂ්‍යා හිතෙනවා. තමාට වඩා අනිත් කෙනාට තිබ්බම ඊර්ෂ්‍යා හිතෙනවා. ඒ පාලනය කරන්න බුද්ධියක් තියෙන කෙනා ඒක කුසල අකුසල විග්‍රහය කළා. මමත් ඒකට ඊර්ෂ්‍යා කළොත් ඒ දේ මටත් නොලැබෙන්න පුළුවන් සසර කියලා මේ ආත්මය කියලා එයා ඊර්ෂ්‍යාව හොඳ පැත්තට හරව ගන්නවා. අනිත් අය කරගෙන යනවා. ඉතින් මේ සිත පාලනය කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සිත පාලනය කරන වැඩපිළිවෙල තුල ඉහළම ප්‍රතිපදාවක් හැටියට, ක්‍රමවේදයක් හැටියට මාගේ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුසත් දෙරණේ මනුස්ස ලෝකයේ අසිරිමත් දෙයක් උදා කරා. ඒ තමයි මේ ලෝකෝත්තර ධර්මය කියන එක. ඒකට විශේෂ නමක් පට බැඳුනා. ඒකට හේතුව තමයි ලෝකෝත්තර ධර්මය. එතකොට කෙනෙක් වටහා ගන්නවා නම් ලෝකය කියන්නේ මේකයි, ලෝකෝත්තර කියන්නේ මේකයි කියලා ඇත්තටම ලොකු විසඳුමක් ලැබෙනවා. මොකද්ද ලෝකය කියන්නේ? ඕ මේ වාඩිලා ඉන්නේ ලෝකයෝ නේද? එක එක ලෝකයෝ තමයි ඉන්නේ. ඔක්කොම ලෝක තියෙනවා. එසා ඒ මනුස්සය හරි ලෝකය කියලා කියන්නේ හරියට ඇලීම් සහිත මනුස්සයෙකුට කියන්නේ, තණ්හා සහිත මනුස්සයෙකුට කියන්නේ ඒ මනුස්සය හරි ලෝකය කියලා. ගන් ලෝකෙට ඇලිලා බොහෝ දේවල් වලට බැඳිලා. ඉතින් මේ ඉන්න අය ළඟත් ඒ ලෝකයෝගේ ගුණාංග තියෙනවා. දැන් අපි උත්සාහවත් වෙන්නට ඕන ලෝකෝත්තර වෙන්න. කොහොමද? ඇසෙන් ඈතර වෙනවා, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ඈතර වෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නැවතත් මේ බණ අපි ඇතුළ මේ කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් මේ බණ ගන්න ඕනේ කියලා නෑ. ඒවයින් ගන්නවා තමයි, ඒවා ගන්න ගමන්ම ඒවත් එක්ක ඉවත් කරනවා. ඒ නිසා ධර්මයේ උපමා කරන්නේ සබන් වගේ. සබන් ඇඟේ ගාගත්තාම සබන් එක්කම පුණු ඉවත් කරනවා. සබන් ඇඟේ ඉතුරු කරගන්නවද? නෑ. අපි වොෂින් පවුඩර් දැම්මහම වොෂින් පවුඩර් එක තියාගන්න ඒ කුණුත් එක්කම වොෂින් පවුඩර් ඉවත් කරනවා. ඒ වගේ අපේ ධර්මය මේ පාවිච්චි කරන්න කියලා බුදුහාමුදුරු මතක් කළා. ඒ කාලේ වොෂින් පවුඩර් තිබ්බේ නැහැ, ඒ කාලේ ඔරු තිබ්බා. ඊට පස්සේ ඔරුවක් උපමා කරලා බුදුහාමුදුරු කිව්වා මේක එගොඩ වෙන්න ඊට පස්සේ ඔරුවක් දාලා යන්න කියලා. ඒකෙත් කියවෙන්නේ මේකම තමයි. නෑ කිසි කතාවක් නෑ, කිසි දෙයක්. ඒකෝර පෙන්නලා දෙන්නේ මොකද්ද? මොකවත් ගෙනියන්න එපා. මොකවත් ගෙනියන්න ලැහැස්ති වෙන්න එපා. අපිට කරන්න තියෙන්නේ සියල්ල අතහරින්න තියෙන්නේ. හැබැයි ඔබ අහලා තියෙන, දැනගෙන තියෙන අතහැරීම නම් නෙමෙයි අතහැරීම කියන්නේ. ඔබ අතහරිනවයි කියලා අඳුනගෙන තියෙන එක නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ සැබෑ අතහැරීම. ඔබ අතහරිනවයි කියන එක තුල තියෙන පුජ්‍යලත්වය. ඔබ අතහරිනවයි කියන එක තුල තියෙන වේදනාව. ඔබ අතහරිනවයි කියන එක තුල තියෙන සංඥාවක්. සමහර විට ගැටීමක්. එහෙම නේද? අපි අතහරින්නේ නැහැ. කොච්චර දේවල්. මං අතහැරියා, අරයා අතහැරලා දැම්මා, මෙයා අතහැරලා දැම්මා. නේද? නෝනා අතහැරලා දැම්මා, මහත්තයා අතහැරලා දැම්මා, දේපල අතහැරලා දැම්මා නේද? අර හිටපු මිනිස්සයා අතහැරලා දැම්මා, අපි කතාබහක් නැහැ කියලා කියන්නේ ඒ ඒකේ තියෙන ද්වේෂය. එතකොට එහෙම අතහැරීමක්ද බුදුහාමුදුරන්ගේ අතහැරීම? අන්න ඒක නිසා මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි මේ කතා කරන අතහැරීම ගැන ඇත්ත වශයෙන්ම ඉගෙනගෙන තියෙනවා මදි. ඈ අපි ඉගෙනගෙන තියෙනවා මදි. එහෙනම් ඔය ඇත්ත දැනගෙන ඉන්න අතහැරීමෙන් මේ අතහැරීම මේ ප්‍රතිපදාව නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වෙනස වහාම අඳුනගත්තේ නැතුනොත් අය මේ අතහැරීම කරන්න ඕනේ. ඒ නිසා අතහරින්න ඕනේ කියලා කිව්වහම අපි එකපාරට හිතන්නේ අපි පුරුදු අර දන්න ඒ වැඩේ කරන්න තමයි මේ කියන්නේ හාමුදුරුවෝ. මේ ඔක්කොටම වෛර කරන්න ඕන. මේ ඔක්කොම එපයි කියලා හිතන්න ඕන. ඈ මොකක්වත් නැතුව වනගත වෙන්න ඕන. කැලේ යන්න ඕන. බැංකු පොත් ඔක්කොම හිස් කරගන්න ඕන. මොකක්වත් කරන්න නැතුව නිර්මාණශීලී නැතුව මූණ හොදන්න නැතුව, දත් මදින්න නැතුව, කොණ්ඩේ පීරන්න නැතුව ඉන්න ඕන කියලා හිතන මට්ටමට වැටුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ වරදවා ගැනීම තමයි ලංකාවේ බෞද්ධයන්ගේ චින්තනමය පිරිහීමට හේතුව. ඒ නිසා ඒක නෙමෙයි කියලා මුලින්ම අපි කියන්න කැමතියි. මොකද්ද මේ සුවිශේෂී අතහැරීමේ ක්‍රමවේදය? බුදුරජාණන් වහන්සේ මේක සොයාගත්තේ. ඒක තමයි අර පටිසෝතගාමි ප්‍රතිපදාව. අපූර්ව අතහැරීම. ඔය පටිසෝතගාමි ප්‍රතිපදාව කියා කිව්වට ඕක දන්නේ නැහැ කිසි කෙනෙක්. පාත්‍රයේ ඉහළට යනවා ඊට පස්සේ ප්‍රති විරෝධයක් දක්වනවායි කියන වගේ අදහසක් තමයි එන්නේ. නමුත් ගැඹුරු දාර්ශනික පදනමක් ඒක තියෙන්නේ. ඒක ඉගෙන ගන්න සෑහෙන්න ගැඹුරු දෙයක් ඒක පිළිබඳව. ඒක මමවත් තාම දන්නේ නැහැ ඒකේ පූර්ණාර්ථය. ඒක ඒ තරම් බරපතල කාරණයක් ඒ පටිසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ. ඔබ හිතාගෙන ඉන්න මේ සරල සිද්ධාන්තයක් නෙමෙයි ඒක. ලෞතර බුදු කෙනේ බුදුබවටපත් කරන අසිරිමත් කාරණයක්. ඉතින් අපි පටුව අපිට තේරෙන මට්ටමින් අපි යමක් හිතලා අපි හිතනවා ඉතින් ඒක එහෙම වෙන්නේ නැති කියලා නේ. හන්දට පොළු ගහන මිනිස්සු වගේ එහෙම හිතනවා. ඉතින් ඒ වගේ එහෙම සරලව හිතන්න එපා. ඊට වඩා පරීක්ෂණය කරන්නට ඕන. ඒකෙන් දකින්න සීමාව තුළ ඉර අපිට පේනවා රොටි ලෑල්ලක් විතර. ඒත් මහා පෘථුවිය වගේ ලක්ෂ වාරයකටත් වැඩි විශාලයි. නමුත් පේන විදියට ඉර ගැන හිතුවොත් කොහොමද වැඩි? ඒ වගේ අපි පේනවට වැඩිය තේරෙනවට වඩා හැඟෙනවට වැඩිය දෙයක් පරීක්ෂණය කරන්න ඕන. කොහොමද මේ අතහැරීම කියන එක? බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ඕඝතරණය කියන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු කාරණයකුත් මම මතක් කරන්න කැමතියි. එක්තරා කෙනෙක් විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැන් බුදුහාමුදුරන්ගෙන් විමසනවා ස්වාමීනි මේ සංසාර ඕඝය තරණය කළේ කෙසේද? කොහොමද තරණය කළේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර හරි අපූරු ගැඹුරු පිළිතුරක්. බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි මම රැඳී සිටියෙත් නැ තරණය කළෙත් නැ. ඔන්න මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ මේ අතහැරීමේ ක්‍රමය කියන්නේ. දැන් කවුරුත් අහන්න එපා මේ වැඩසටහන අහගෙන ඉවර වෙලා දැන් අපි මොකද්ද කරන්න ඕන කියලා. මොකද සමහර භාවනා වැඩසටහන් වලදී මොච්චර අහගෙන හිටියත් ඒගොල්ලෝ හිතන්නේ මේ අපි මැරෙනවයි කියන එකනේ ඔය කියන්න හදන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් ඔන්න හාමුදුරුවෝ ඔක්කොම කියලා ඉතින් අවසාන කියයි ඉතින් නාහි ළඟ ඔන්න දැන් හිත තියාගන්න දැන් හුස්ම ගන්න පහළට හෙලන්න. එහෙවු කතාවක් කියන්නේ නැහැ මේක. ඒ නිසා මේ කියන දේ පිළිබඳව අවධානයෙන් එවලෙම තේරුම් ගන්න ඕයරෙන්න අවසානේ කරන්න වැඩක් දෙන්නේ නැහැ. හෝම්වර්ක් දෙන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා කරන්න වැඩක් නැහැ. පස්සට කරන්න දෙයක්වත් දෙන්නේ නැහැ. මේ කියන දේ තුලම තමයි එවලෙල්ලම තමයි ඔබේ වෙනස් වීම සහ දෘෂ්ටි විසුද්ධිය සිද්ධ වෙන්න ඕන. අධ්‍යාත්මික නිදහස වෙන්න ඕන මේ මොහොතම මේ කියනවත් එක්ක. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මම එහෙම කිව්වහම මෙහෙම බලාගෙන ඉන්න නෙමෙයි ඇත්තටම ඕන. ඔබ දාර්ශනිකයෙක් ලෙස කල්පනා කරන මොකන්ද ඒකේ තේරුම? මහා හරි අපබ්‍රංශයක් නේ. දැන් අපි ගඟක ඉන්නකොට අපි හිතමු සැබෑ ගඟක් නේ අපි කතා කරමු. දැන් ගඟේක අපි ගහගෙන යනවා. දැන් මේ ගඟෙන් එගොඩ වෙන්න නම් එක පීනන්න ඕන. එහෙම නැත්නම් අතර වෙලා ඉන්න ඕන. ඊට වැඩි දෙයක් කරන්න බෑනේ. එක්ක පීනන්න නැතුව ඉන්නෝ, එහෙම නැත්නම් පීනනවා. ඒ දෙකෙන් ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන්. බෑනේ? ගඟක ගහගෙන යන කෙනෙක් ඉන්නවනේ, එක්ක එයා පීනන්න නැතුව ඉන්නවා ගිලිනකම්. එහෙම නැත්නම් පීනනවා. දැන් මෙතෙන්දි කතා කරන්න මොකන්ද? රැඳී සිටියෙත් නැහැ. ඒ කියන්නේ පීනන්න නැතුව රැඳී පාඩු හිටියෙත් නැහැ. තරණය කළෙත් නැහැ. ඒ කියන්නේ පීනන්න උත්සාහ කළෙත් නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ මනසින් මේ මනස නැමැති සංසාර සාගරයේ කිව්වේ මේ මනසට සංසාරේ තියෙන ගමල් ළඟනේ නේ. මේ මොහොතේ තියෙන්නේ මේ සංසාරේ එක කොටසක් නේ. සංසාරේ මේ දනුත් තියෙන සංසාර රෝගේ තියෙන මේ සංසාර රෝගේ නිදහස් වුණා කොහොමද? රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. ඒත් පස්සේ ඕකේ යථාර්ථය මතු කරගන්නකෝ. ඒ වචනේ තියෙන පූර්ණ අදහස මතු කරගන්න. එහෙනම් මොකද්ද කළේ බුදුහාමුදුරුවෝ? මොකද්ද කළේ? ඒ දේ තමයි ඔබයි අපයි කවුරුත් කරන්න ඕන කට. මේ මනස තුල හැම මොහොතකම ඇලෙනවා, හැම මොහොතකම ගැටෙනවා, හැම මොහොතකම රැඳී සිටිනවයි කියන එක සිද්ධ වෙනවා, තරණය කරනවයි කියන එක සිද්ධ වෙනවා, ඇලෙනවයි කියන එක සිද්ධ වෙනවා, ගැටෙනවයි කියන එක සිද්ධ වෙනවා, සංකල්ප වලින් සංකල්ප වලට මාරු වෙනවා, දෘෂ්ටි වලින් දෘෂ්ටි වලට මාරු වෙනවා, දෘෂ්ටි වල අවසානෙකුත් නැහැ, සංකල්ප වල අවසානෙකුත් නැහැ, වේදනාවෙන් වේදනාවට මාරු වෙනවා, වේදනාවෙත් අවසානයක් නැහැ. පුජ්‍යල චින්තනය එක එක විදියට හදාගත්ත අපි මේ වයසට යනකම් අපි පුජ්‍යල චින්තනය එක එක විදියට හැඩ ගැස්සුවා. ඒ හැඩ ගැස්සපු හැම වෙලාවෙම හැම ආකාරයෙම පුජ්‍යලයා ඒ හැමතැනම සිටියා. මේ පුජ්‍යලත්වය කියන එක මහා භයානක දෙයක්. දැන් ඔයත් හිතනවා මේ මම කියලා නැහැ. අපි පුජ්‍යලත්වයට සේවය කරන දාසයෝ. ඔබ පුජ්‍යලත්වයේ විසින් අවශ්‍යන ඔබ කිති කවනවා. ඒක ඔස්සේ ඔබ දුවනවා. නේ? දැන් අර පෙට්‍රෝල් ගැහුව බල්ලෝ වගේ. පෙට්‍රෝල් ගැහුවාම මොකද වෙන්නේ? කිති කැවෙනවා. වලිගේට පෙට්‍රෝල් එබුවාම උදුනෝ. ඇයි දුවන්නේ? කිති කැවෙන හේතුවනෝ. ඉතින් මිනිස්සුත් මේ වේගෙන් දුවගෙන දුවගෙන දුවගෙන යන එකේ තියෙන්නේ මොකන්ද? මනස කිති කවනවම නිහදුවනෝ. මනස කිති කවන මිනිස්සු දුවනෝ. දුවල දුවල දුවනෝ දුවනෝ ඉවරෙකුත් නැහැ. සෑ විසඳුමේ කියලා හිතන්නේ මේ දිවීම. නමුත් ඒ දිව්වට ඒ වැඩේ විසඳෙන්නේ නැහැ. නේ? දිව්වට ඒ වැඩේ විසඳෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් මොකද කරන්නේ? නතර වෙන්න ඕන. මොකද්ද? ඕ නතර වෙන්න ඕන දුවන එකෙන්. එතකොට ඒකත් එක්ක අර කොහොමද රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ කියන විදිහට තමයි නතර වෙන්න ඕන. රැඳී සිටිනවා කියන්නේ නතර වෙනවට නේ. නමුත් මේ නතර වීම සුවිශේෂී නතර වීම රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ කියන ක්‍රමයට නතර වෙන්න ඕන. කොහොමද එහෙම නතර වෙන්නේ? පුජ්‍යලත්වයේ විසින් කරනු ලබන නතර වීමක් නොවේ මේක. පුජ්‍යලත්වයේ විසින් සිදු කරන මානසික සිරකිරීම බලපෑමක් නෙමෙයි මේක. ඔබ මනස අතහැර ගමන් විවෘත කරන්න. වෙස්සන්තර රජුරන්ගේ මාලිගාව මෙතන හදන්න. මොකද වෙස්සන්තර රජුරන්ගේ මාලිගාවට කලේ සතර දෙසින් දොර වාහල් කඩ විවෘත කරලා දැම්මා. ඉතින් ඔබත් මෙතන ඔබේ තියෙන මාලිගාව, ඔබේ තුලනේ තියෙන්නේ නේ අධ්‍යාත්මික මාලිගාව තියෙන මෙතන. ඒක අධ්‍යාත්මය විවෘත කරන්න. දැන් මං කියන්නේ ඒ කතාව හැටියට තියෙන්න රින්නේ. ඒ කතාවේ තියෙන වෙනම එක. මේ නමුත් ඒ කතාව තුළින් අපිටත් පුළුවන් අපි විවෘත මිනිස්සෙක්. එතකොට වෙස් අරගෙන නෙන්නේ. මේ හැමෝටම වෙස් මූණු තියෙනවා. දැන් මේ අය මම මවක් කියන මූණක් දාගෙන ඉන්නවා. මම ගුරුවරියක් කියන මූණු ඇති. මම හෙදියක් කියන මූණු ඇති. මම වෛද්‍යවරයෙක් කියන මූණක් ඇති. මම පිරිමියෙක් කියලා මූණක් ඇති. මම ගැහැණියක් කියලා මූණක් ඇති. මම මෙහෙණින් වහන්සේ නමක් කියලා මූණක් ඇති. මම හාමුදුරු කෙනෙක් කියලා මූණක් ඇති. නේද? විවිධාකාර අපි මූණු දාගෙන ඉන්නේ නේ. එක එක විස් මූණු දාගෙන ඉන්නේ. ඒකට විස්සන්තර වෙන්න. විස්සත ආයෙනවා. දැන් නිකං කතන්දර හැටියට මේ නිකං පාඩම් ඉගෙන ගන්න නෙමෙයි බෝසත් කතා මතක් කළේ. අපේ ජීවිතේට යම්කිසි අධ්‍යාත්මික හැදියාවක් ඇති කරගන්න. ඒ නිකම්ම නිකම් මේ ගිරව් ගැන හරේ මේ කපාගේ කියන පිස්සුය පොඩි ළමයින්ට ආයේනේ. ඒ ලොකු දෙයක් කියලායි තිබ්බා. යථාර්ථයක් තිබ්බා. ඒ යථාර්ථ අවශ්‍ය ගන්න. අනිත් එක අපි හිතමුකෝ ඒක වෙන පැත්තක් යථාර්ථයක් තියනවායි කියලා. ඒක කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දිනක් විමසනවා ස්වාමීනි මේ එක එක එක්කෙන එක එක කතා එක එක දේවල් එක එක විදියට නිර්වචනය කරනවා. බුදුරජාණන් වහන්සේ අහන මොකද්ද හරි දේ අපි පිළිගන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා මානවකයා යම් කෙනෙක් දේශනාවක් කරාදී ඒ දේශනය තුළින් එයාගේ ලෝභය දුරු වේද, ද්වේෂය දුරු වේද, මෝහය දුරු වේද, ඒක තමයි නිවැරදිම නිර්වචනය. එනතු මේ කතා කියන්නවත් සූත්‍ර කියන්නවත් නෙමෙයි අවශ්‍ය කරන්නේ. එයාගේ ජීවිතය තුළ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා දුරු වෙලා මානසික සහනය කියන එක ඇති වෙන්න ඕන. මානසික සහනය කියන එක ඇති වෙන්න ඕන. එතකොට මානසික සහනය නැත්තේ ඇයි අපිට? කුඩා කාලේ තිබ්බා, පොඩි ළමයා කාලේ තිබ්බා, චූටිම ළමයා කාලේ තියෙනවා. දැන් මෙතනත් ඒ චූටි ළමයෙක් ඉන්නේ. එයාගේ තියෙන මේ අනිත් අයට වඩා ගොරෝසු රළු ගති නැහැ. එයාට ලොකු චින්ත මේ රළු ගතියක් නැහැ. එයා සරලව හිතන කෙනෙක්. ඊටත් වඩා කුඩාම ළමයලගේ ඒ සරල ගතිය තියෙනවා. දැන් එන්නේ එන්නේ එන්නේ මානසිකත්වයේ ගොරෝසු වුණාද, දැඩි වුණාද? අනිවාර්යෙන් දැඩි වුණා. රළු වුණා, ප්‍රබල වුණා, සැර වුණා. ඒ සැර බව තමන්ට හානි කර දායකද කියලා බලන්නත් ඕන. ඇත්තම තමන්ට හානි කර දායකයි. තමා තුළ ඇනුණු කට්ටක්. ඒ කට්ටේ වේදනාව තමන් දරා ගන්න. මමත්වයේ කියලා කියන්නේ ඇනුණු කටුවක්. මේ මමත්වයේ නැමැති ඒ කටුව මහා බුදුම වේදනාවක් දෙනවා. ඒත් අතාරින්න කැමති නෑ. ඇයි? කටුවක් වුණත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒකම ජීවිතේ උපහාදාන කරගත්තට පස්සේ යා ඒ දේවල් අතහරින්න කැමති නැහැ. ඒ ලෝකෙ හැටි. ඒකට හුරු වුණාම එහෙම තමයි. ඒකට කියනෝ සක්කාය දිට්ඨිය. ආත්මීය මමේ කියන දෘෂ්ටිය. මොනවද? ඇස මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ කියලා ගලාගෙන යන හදවත ගහිනවා. ඊළඟට අතීතය මගේ, අනාගතය මගේ, වර්තමානය මගේ. ඊට පස්සේ මගේ ආකල්ප, මගේ චින්තන, මගේ දැක්ම, මගේ දෘෂ්ටිය කියලා වැටෙනවා. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මේ මගේ දේවල් කියලා හිතෙනවා. කොහොමද හිතෙන්නේ? අවිජ්ජාපච්චය සංඛාර. අවිද්‍යාත්මක ක්‍රමවේදයක් නිසා, නුවණින් නොදකීම නිසා හරියට දකිනවා. දැන් අපි බලන්න මොනතරම් වැරදි මිනිස්සුද කියලා හිතෙනවා. මේ මහ පොළොවේ තියෙන ඔක්කොම දේවල් අරගෙන තනියෙන් හිතනවා මමයි කියලා. මේ මොහොතේ හුස්ම ගන්න ගමන් වාතයට අපි වයිති කියලා හිත සැහැල්ලු කරන්නේ. වාතයට මගේ ජීවිතේ අයිති කියලා ටිකක් ඒකට බෙදලා දෙන්න එපා. තමන්ගේ අයිති මේ සුළඟට, ඔක්සිජන් වලට. මේ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඊළඟට ජලය අරගෙන අපි මේ ජලයෙන් පුරෝගෙන ඉන්නවා 70ක් 80ක් විතර ශරීරෙ කොයි වෙලාවකවත් හිතන්නේ මගේ ශරීරෙ ජලයට අයිති කියලා. එහෙම හිතුවාම ටිකක් හිත සැහැල්ලු වෙනවා. බර තනී භවනේ අඩු වෙනවා. එතකොට හිරුගේ උණුසුමෙන් ජීවත් වෙන මේ හිරුට අයිති කියලා කල්පනා කරන්නේ. එහෙම කල්පනා කළොත් එහෙම ටිකක් ඔන්න ඒකට අඩු වෙනවා. ඊළඟට මේ මහ පොළොවේ සාරය තමයි කොස් දෙල් පොල් වල බතල වශයෙන් මේකට දාගත්තේ. මේ මහ පොළොවටත් අයිති කියලා හිතන තවත් සැහැල්ලු වෙනවා. දැන් ওই සතර මහා ධාතු ධර්මයන්ට මේ ශරීරය බෙදලා දුන්නට පස්සේ ඔබට ඉතුරු වෙන දේ මොකද්ද? මුකුත්ම නැහැ. එක දෙයක් පැහැදිලි, මම මෙතෙක් කාලයක් වැරදි විදියක, වැරදි චින්තනයක සිටියා කියන අදහස තියෙනවා. පැහැදිලිනේ. ඔන්න ඒ ආකාරයෙන් මේව බෙදලා බලලා ටිකක් මමත්වේ සැහැල්ලු කරගන්න ඕන. සැහැල්ලු කරගන්න ඕන. දැන් මේ වගේ ශරීර දරදරා ඒ ශරීර තුල මමත්වයකින් යුක්ත ජීවත් වෙවි මිය ගියපු මිනිස් සංඛ්‍යාව මේ මහ පොළොව තුල කොච්චරද? ප්‍රමාණයිනේ. ඉතින් ඔබත් තා කී අවුරුද්දකින් ඔය කය බහා තබන්න ඕනද මේ මහ පොළොවේ? මෙතන ඉන්නවා තා අවුරුදු 10කින්, තා අවුරුදු 20කින්, 25කින්, 30කින්, 50කින් 60කින් 70කින් කය බහා තබන පිරිසක් ඉන්නේ. 2050 පන්නන්න පුළුවන් අය බොහෝම අඩුයි. ඈ 2050 පන්නන්න කොහෙද නේ? ඉතින් ඒ නිසා අපි දැන් තේරුම් කරගන්න ඕන මම මේ මොනවද මම පොතන දීන්නේ මගේ චින්තනය කොහොමද මේ ගලාගෙන යන්නේ කිසි තේරුමක් නැති චින්තනයක්ද කියලා තමයි කල්පනා කරලා බලන්න ඕනේ. මේක අපිට කියන්න බෑ. ඕක තේරුමක් නෑ කියලා. ඊට පස්සේ තමන්ගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන්. ඒක අවඩදායි දේවල් අර ලනු පිස්සා වගේ යට ගහගෙන යන්න ඕනේ නෑනේ. ලනු පිස්සා කියලා ඔය පැත්ත ආයිසා වෙල පස්සේ ඉතින් ඔය පොඩි පොඩි ලනු කෑලි ඔය යට ගහනවා. ඇති වැඩක් නෑ. දැන් එතකොට මේ භෞතික වශයෙන් යම් යම් දේවල් අතහරින්න නෙමෙයි මේ කියන්නේ අධ්‍යාත්මික වශයෙන් හැමදේම අතහරින්න කියලා. මනක්කල්පිත වශයෙන් තියෙන දේවල් අතහරින්න. ඉඩම ඔප්පුවේ තිබුණා. ඒක අතහරින්න එපා. ඒක තියෙන ඒවා ප්‍රත්‍යනේ සිව්පස්සේ ඒව තිබුණා. ඒක ඒ විදිහට තියෙන්න ඕන. ඒක සම්මත ලෝකේ නැතුව ජීවත් වෙන්න බෑ. දුම් පිටෙන්නවත් දැන් ජීවත් වෙන්න දෙන්නේ නැහැ කාටවත්. ඒ ගාලේ ලොන මුරකාරයෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ භෞතික දේත් එක්ක මේ කතා කරන අතහැරීමක් නෙමෙයි. ඒක වර්ධවා ගැනීමක්. අධ්‍යාත්මික අතහැරීම තුළ පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා කියන එක මම මේ කතා කරන්නේ. පිළිකුල් කරන්නේ කියන එකත් නෙමෙයි මේ කියන්නේ. මානසික වශයෙන් පිළිකුල් කරන්නේ කියන එකත් නෙමෙයි කියන්නේ. දැන් ওই පින්නතුන්ට වගේම ওই කාලයක් බණ අහලා අහලා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ තරහ ගියපු කුමාරයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බල්ල දිනක් බුදුරජාණන් වහන්සේ කොහොම හරි මුණ ගැහෙන්න අවස්ථාවක් සලසගත්තා. මේ කුමාරයා කියනවා ස්වාමීනි මම දැන් බණ ධර්ම අහන්න ඇවිල්ලා පුර හඳවල් කීපයක් පහ වුණා මාස ගානක් පහ වුණා බෝවහන්සේ කියන දේශනා දිග වැඩි මට ඒක හකුලුවා තේරුම් ගන්න අමාරුයි මොකද්ද කියන්නේ හකුලුවා තේරුම් ගන්න දැන් මේ ඇත්තන්ට උනත් මේ සමස්ත දේශනේ එකට කසායක් වගේ තම්බන්න බැරි නම් නියම ගුණේ ඉන්නේ කියන්නේ හකුලුවා ගැනීමේ හැකියාවක් තියෙන නැත්නම් එක වචනයක් කියලා ආයි බලනවා ආයි වචනයක් කියනවා ආයි බලනවා ඒක නැත්නම් එක වචනයක් අල්ල ගන්නවා අන්න ඉතින් ඉවරයි ඒක පස් පංගුවක් දුන්නා එක පංගුවක් තම්බල බිව්වට හෙම්බිරි දාලා අනික වෙන්නේ නැහැ පස් පංගුවම තම්බන්න ඕනේ මොකද ඒව එකට එකට ගැළපීම තුල තමයි ඖෂධීය ගුණේ පැනනගින්නේ නේ එක සංයෝගියක් තුලින් එක වෙන්නේ නැහැ මේ කුමාරයාට මේක හකුලුවා තේරුම් ගන්න බැරි තත්වයක් තිබුණා. ඒ කුමාරයා අහන ස්වාමීන් මේ දිග මේ සූත්‍ර නැතුව මට කෙටියෙන් කියන්න බැරිද ඔය කතා කරන නිවන කොහෙද තියෙන්නේ කියලා. ඒක ලස්සන ප්‍රශ්නයක්. ඔය ඇත්තන්ටත් හිතලා ඇති මේ හාමුදුරු ලොකු බණවල් කියන ලොකු වචන දාන අනේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මොන එකක්ද කියලා මට මේක කෙටියෙන් කියන්න බැරිද ඔක කොහෙද තියෙන්නේ කියලා මම හොයාගන්න. එහෙමත් හිතලා ඇති. ඒ ඇත්තන්ටත් එක්ක මේ වටින්න මේ කාරණේ කියන්නේ ඒ කුමාරයට කියපු කාරණේම ඔය ඇත්තන්ට කියන්න හොඳට අහගන්න. වැඩි දෙයක් කිව්වේ නැහැ. ටිකක් ප්‍රඥාවන්තයිනේ බණත් ගොඩක් කාලයක් අහලානේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිව්වා. දේශනා කළා. කොහොමද කරේ? කුමාරය යම් තැනක සතර මහා ධාතු නොපිහිටයිද? හොඳට මතක තියාගන්න. යම් තැනක සතර මහා ධාතු නොපිහිටයිද කුමාරය එහි නිවන පවතිනවා. දැන් ඉතින් කුමාරය හොයාගත්තා. එයා සතියක් විතර මහන්සියලා එයා දැකලා ආවා. ඔබ හගෙන ගිහිල්ලා ගෙදරට වෙලා ආයි අර සුපුරුදු පරිදි ඇවිල්ලා ආයි නිකම්ම මෙන් අපි ආව ඔන්න නිවන් දක්කන්න අපි. එහෙම බෑ එහෙම කරන්න බෑ අපිට මේ එහෙම දෙයක් ඔබ තුල වෙනසක් ඇති කරගන්න බෑ ඔබමයි ඔබ තුල වෙනසක් ඇති කරගන්න ඕන නැති කරගන්න ඕන මේ බොරු කතාව මේ අපිට කරන්න පුළුවන් දේශනා අහන් හිටියන් නිවන් දකින්නව අවබෝධ වෙනවා කියන්නේ මේ බොරු කතා ඒ අහන් හිටිය එහෙනම් ඉතින් මේ ගස්කල්ප වانے නිවන් දකින්නේ බෑ නේද එහෙම නිවන් දකින්නේ නැහැ තමා තුල වෙනසක් ඇති කරගන්න පුළුවන් තමාට ඒක බුදුහාමුදුරටවත් කරන්න බෑ කියලා ඔප්පු වෙනවා මොකද කොසල් රජුරු නිවන් දැක්කේ නෑනේ මල්ලිකා දේවිය දැක්කේ නැහැ කියලා තියෙනවා. දේවදත්ත දැක්කේ නැහැ නේ. ඒකට හේතුව තමා තුළ තමන් වෙනස ඇති කරගන්නව ඇරෙන්න ලොකු බලපෑමක් අපිට කරන්න බෑ. අත්උදව්වක් විතරයි කරන්න පුළුවන්. ඉතින් බලන්න එතකොට මේ වෙනස ඇති කරගන්න හොඳ දෙයක් කිව්ව. මොකද්ද කිව්වේ බුදුජන් හස්සේ? ඕ සතර මහා බෝධ ධර්මයේ යම් තැනක නොපිහිටයිද එහි නිවන පවතින. දැන් එයා ඇහුවේ මොකද්ද? කොහේද ওই නිවන තියෙන්නේ කියලානේ. හරියටම බුදුරජාණන් වහන්සේ නිවන පිහිටා ඇති තැන ප්‍රකාශ කළා. දැන් ඉතින් හොයාගන්න ඕනේ. ඒ කුමාරයාට ඉතින් එතන ඉඳලා ආයි ආයි අහන්න ප්‍රශ්න ගියේ නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හරියට තියෙන තැනක දැන් මම හොයන්න ඕන කියලා හෙව්වා. එයා හොයාගත්තා. දැන් ඔබත් හොයන්න ඕන. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අවකාශයක් හරි. තව කොහෙද? මම නැති තැන. හොඳයි. සතර මහා භූතේ විඥාන මායාව. ඔව්. විඥාන මායාව තුල. ඔව්. දැන් මේක අපි ප්‍රත්‍යක්ෂ වෙන තුරුම අපේ ඇඟට ඒක දැනෙන තුරුම මේක හොයාගෙන යන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන තුරුම හොයාගෙන ගිහිල්ලා ඉවරලා අපි එතන නතර වෙන්න ඕන. ඒක අපේ ආත්මය කරගන්න. කොහෙද නතර වෙන්න ඕන? සතර මහා භූතිය නැති තැන. දැනට නතර වෙලා ඉන්නේ කොහෙද? සතර මහා භූතය ඇති තැනනේ. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන ඒවා ඔක්කොම සතර මහා භූතයන්ගේ දේවල්. ෆොටෝ ටිකන්නේ නේ. ඒවයින් ගත්ත සංඥා මාත්‍ර පොඩ. එතකොට ඔය තියෙන ඇතුලේ තියෙන එක සිතුවිල්ලක්වත් එක සංඥාවක්වත් බලන සතර මහා භූතයන් එක්ක බැඳීමක් තියෙනවද නැද්ද කියලා? තියෙනවනේ. දැන් මහත්ය කියන සිතුවිල්ල ගන්න. මහත්ය කියන්නේ සතර මහා භූතයක් නේ. නේද? ඊට පස්සේ නෝන මහත්ය කියන්නේත් ඒමයි. ගෙදර වත්ත පිටේ ඉඳ කඩන් කියන්නේත් ඒකයි. දරුවෙක් මල්ලෙක් කියන්නේත් ඒකයි. අතීත අනාගත වර්තමාන මේ කියන ඕනම දෙයක් තුල සතර මහා භූත ධර්මයන් ගමත. ඒ නිසා සිතුවිල්ල තුල සතර මහා භූත ධර්මයෝ ඉන්නවා නේ. ඈ හැම තැනම තියෙන. නැති තැනක් නෑ. අන්න හරියට. එහෙම ඔක්කොම තියෙන. පස් වතුර නෙවෙයි නැති එකක් නෑ. ඔක්කොම තියෙනවා. හැම එකක්ම තියෙනවා. සිතුවිල්ල කියන එකේ තියෙන ඒකේ ෆොටෝ එකේ තියෙන්නේ සිතුවිල්ල. සිතුවිලි නැත්තම් ඒව නැත්තම් සිතුවිලි නෑ. පස් නැත්තම් සිතුවිලි නෑ. පස් කියන්නේම සිතුවිල්ලක් නේ. පස් කියන්නේම දෘෂ්ටියක්. ගින්දර කියන්නේම දෘෂ්ටියක්. සිතුවිල්ල. දැන් හදන් වහන්සේලාට ගින්දර කියලා එකක් නෑ. නෑ ගින්දර කියලා එකක් නෑ. වතුර කියලා එකකුත් නෑ. මේ සතර මහා භූතය කියලා එකකුත් නෑ. ඇයි නැත්තේ? සතර මහා භූතය නැති තැනට පත් වෙන. දැන් ඒ කුමාරයට කිව්වෙත් මොකද්ද? සතර මහා භූතය යම් තැනක නැද්ද එහි නිවන පවතිනවා කියලා දේශනා කළා. ඊට පස්සේ එතෙන්ට පත් වුණාට පස්සේ එයාට ඒක සංඥාවක්වත් අදාළ වෙන්නේ නෑ. ඉන්නේ දැන් සතර මහා භූතය තුලයි. දැන් ඔබ යන්න ඕන සතර මහා භූතය නැති තැනකටයි යන්නේ. ඒ කියන්නේ අත් වශයෙන්ම කියනවා නම් මේ ඉන්ද්‍රිය විෂය ඉක්මවීමනේ. ඉන්ද්‍රිය විෂය ඉක්මවීම. සතර මහා භූත ධර්මය ඉක්මවනවා කියන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්මවන මොනවද? ඇස ඉක්මවා, නාසය, කන, දිව, ශරීරය, මන ඉක්මවා දකිනවා. දැනට පුතග්ජන ලෝකයේ ඉන්න කෙනෙක් දකින්නේ සාපේක්ෂිත ධර්මවලින්. ඇහැට පෙනිච්ච විදියට, කනට ඇහිච්ච විදියට, ඔළුවට දාපු ආගමික ක්‍රමවේදයට, සංස්කෘතික ක්‍රමවේදයට, ඒ වගේම Tamanට මේ ඉන්ද්‍රියන් තුලින් උපාදානය අත් නොහැර අල්ලගත්ත ඒ උපාදාන ස්කන්ධය අනුව තමයි ලෝකෙ පේන්නේ. ද බලන්න මේ පුදුමයි කියන්නේ. දැන් අපි බලනෝ බෞද්ධය හැටියට ලෝකෙ දිහා. එතකොට අපිට මේ විදියට පේනවා. ඉතින් ওই විදියටද මුස්ලිම් අය බලන්නේ? නෑ, ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ක්‍රම වේදයට. ওই විදියටද කතෝලික කෙනා බලන්නේ? ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ක්‍රම වේදයට. ওই විදියටද Hindu අය බලන්නේ? ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ක්‍රම වේදයට. ওই විදියටද නිගණ්ඨනාත පුත්ත බලන්නේ? ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ ක්‍රමවේදය. මොකද්ද මේ හැම දෙයක් තුළම තියෙන්නේ? අඤ්ඤමඤ්ඤ පත්‍ය අධිපති පත්‍ය ආරම්භන පත්‍ය. අර යා මෙයා ගුරුවරු වැඩි හිටියෝ පත්‍ය කර දුන්නු විදියට බමයි ඔය බලන්නේ. එහෙනම් ඔබේ දැක්ම කියන එක තාම ආරම්භ වෙලා නැහැ. ඔබ තාම දකින්නේ අනුන්ගේ කණ්ණාඩි වලින්. ඔබේ දැක්ම කියන එක ආරම්භ වෙන්නේ සද්ධර්ම අවබෝධය ඇති වෙච්ච දවසේ ඉඳලා ඔබේ දැක්ම පහළ වෙන්නේ. එතකන් ඔබ අනුන්ගේ කණ්ණාඩි වලින් එළිය බලන අය, අනුන්ගේ පහනෙන් එළිය බලන අය. ඒ ඔබටම දැක්මක් ඇති වෙනවා. ඒ දැක්මද කියනොත් තථාගත දර්ශනය කියලා කියනවා. මොකද්ද කියන්නේ? තථාගත දර්ශනය කියලා කියනවා. මේ තථාගත කියලා කියන්නේ කාටද? බෝරු කියන්නේ බුදුහාමුදුරන් තථාගත කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරන්ට තථාගත කියන්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි තියෙන ආකාරය තථාගතයන් තියෙන ආකාරය දේශනා කරන තැනැත්තා තථාගතයන් වහන්සේ මොකද්ද මේ තියෙන ආකාරය මොකද්ද මට කියන්නේ ලෝකේ තියෙන ආකාරය තියෙන ආකාරය පේන්නේ ඇත්ත වශයෙන්ම සම්මාදිට්ඨියට ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ එතකම් පේන්නේ තියෙන ආකාරය නෙමෙයි දැන් මේක දෙල් ගහ කියලා ඔබ දකිනවා ඒක දෙල් ගහද නැගෙන තියෙන ආකාරය නෙමෙයි අර අපිට ගුරුවරයා ඔළුවට දාලා පෙන්නන මේක දෙල් ගහ දැන් අපි කෙනෙක් ඇවිල්ලා කියන ඕක දෙල් ගහ නෙමෙයි ඕක කොස් ගහ සටන් කරන්නේ නැද්ද සටන් කරන. ඇයි? එයා තියෙන ආකාරය දැක්කනම් එහෙම එකක් වෙනවද? නෑ. එයා දකින්නේ නැති ආකාරයක් පුජ්‍යල මතවාදය. ඊළඟට දෙයියෙක් ඔළුවට දාන මොකෙක් හරි දෙයියෙක් හරි භූතයෙක් හරි මේක මැව්වා හැදුවා මොකක් හරි එකක් කියලා ඔළුවට දාන. ඊට පස්සේ එයා ඒ වෙනුවෙන් යදිනවා, කෑ ගහනවා, ඌල්ලනවා, gediri ගහනවා ඔක්කොම කරනවා. මොකද්ද? අර ලෝකයා විසින් ඔළුවට කවාපු මතකයක්, සංකල්පයක්. ඒ වෙනුවෙන් කෑ ගහා ඒ මිනිස්සු ජීවිතේ පරණ වෙනවා. දැන් බෞද්ධයන්ට වෙලා තියෙන්නේ ඒක බෞද්ධ මතය කියලා එකක් ඔළුවට ගිහිල්ලා. ඊට පස්සේ ඒක විදිහට ඉතින් මිනිස්සු ඉතින් දන් ටිකක් දීලා බලාගෙන ඉඳලා සාදු කියලා නේ. දිව්‍ය ලෝකයන් බලාගෙන ඉන්නවා මෙන්න මේව දුන්නාම පින් සිද්ධ වෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒකත් තියෙනවා. ඒ දන් දෙන්න ඕනෝද නැත්නම් අපි බඩ කින්නේ. ඒ නිසා ඒකට සීමා වෙන්න එපා මොනම දෙයකටවත් ඒ භෞතික දේවල් එකක් නතර කරන්නත් එපා ඒවට සීමා නොවී මේ දාර්ශනික ගුණේ වෙනම දිනු කරගන්න කියන කාරණේ කතා කරන්න ඒ වයිට මේ වෛර කරන්න උගන්නන්න නෙමෙයි මේවට කටයුතු කරන්න එපා මොකන්ද මේ තථාගත දැක්ම කියලා කියන්නේ ඒ ඔන් බලන්න දැන් මේ ඉස්සරහ තියෙන මේ ඉස්සරහම තියෙන ගහ මොකද දෙල් ගහක් නෙමෙයි තියෙන්නේ නේ දෙල් ගහක් තියෙනවා එතන ඔය තියෙන දෙල් ගහ ඒ නෑ සතර මහා භූතයෝ නෙමෙයි. ඒක නෙමෙයි තථාගත දැක්ම කියන්නේ දෙල් ගහ සතර මහා භූතයෝ කියලා දැකීම නෙමෙයි. ඈ දෙල් ගහ සතර මහා භූතයෝ කියලා දැක්කීම මේ තථාගත දැක්ම බවට පත් වෙන්නේ නැහැ. ඈ තථාගත දැක්ම බවට පත් වෙන්නේ නැහැ. ඒක තථාගතත්වයේ කියලා කියන්නේ සතර මහා භූතයෝ කියලා හරි එක මහා භූතයක් හරි කියලා දකින එක නෙමෙයි. දැන් ඒක සරලව මම මෙහෙම කියලා දෙන්නම්. ඔන්න හැබෑ දෙල්ගහ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියලා අපි හිතමුකෝ. බුදුහාමුදුරුවන්ට අපි කියන ස්වාමීනි මේ තියෙන පොල් ගහක් කියලා කියනවා. මේ දෙල්ගහ ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ තියෙන පොල් ගහක් කියලා කියනවා. එහෙම නැත්තම් මගේ ළඟට ඇවිල්ලා කියනවා ඔබ මේ තියෙන පොල් ගහක් හාමුදුරුවනේ කියලා පෙන්නනවා මේ දෙල් ගහ පෙන්නනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ක්‍රියා කරන විදිය ඔබ දන්නවනේ. බෑස් පොට්ට වෙලාද බලපන් මේ දෙල් ගහක් නේ කියලා හයි. ඉතින් මේ නමුත් මේ ආර්ය දර්ශනයට පත් වෙච්ච කෙනෙක් මොකද්ද මේකට ලබා දෙන උත්තරය කියලා බලමු. එතකොට ආර්ය දර්ශනයට පත් වෙච්ච කෙනෙක් මෙන්න මෙහෙම උත්තරයක් ලබා දෙන්නේ. ඔබ කියන්නේ මේ අතුපතර විහිදුණු මේ ගෙඩි සහිත මේ කිරි සහිත මේ ගසට පොල් ගහයි කියලා නම් ඔබ නෙවෙයි. ඊළඟට පොල් ගහක් පෙන්නලා කියනවා මේක බෙල් ගහයි කියලා. ඊට පස්සේ කියනවා කෙලින් කඳක් සහිත එක අත්තක් නේ, එක කඳක් සහිත ඉහළට වැඩුණු අතුපතර ගියපු ලෙල්ලක් සහ කටුවක් සහ ඇතුලේ සුදු පාට මදයක් සහ එහි ජලයේ රැඳුණු එම ගසට ඒ ගෙඩිවලට ඔබ කියන්නේ දෙල් ගෙඩි කියලා නම් ඔබ නෙවෙයි. දැක්කනේ පොල් ගහ දෙල් ගහ වෙන විදිය, දෙල් ගස් පොල් ගස් වෙන විදිය තවඩ හිතන්නේ නේ. දැන් පොල් ගහ ළඟට ගිහිල්ලා කියනවා මේක දෙල් ගහයි කියලා. දෙල් ගහයි කියලා කිව්වහම මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට තේරෙන කාරණයක් තමයි මේ ලෝකේ පොල් ගහක් දෙල් ගහක් කියලා එකක් නැහැ කියලා. ඕනම කෙනෙකුට ඕනම වැඩකට නිර්වචනයක් දෙන්නට පුළුවන් පුළුවන් පුළුවන්. දැන් මම ඕක හොඳට තේරුම් කරගත්තේ අපේ භාවනා මධ්‍යස්ථානයේ සුදු මහත්මේ සහ මෙහි අපේ ලංකාවේ වැඩ කරපු මහත්මයෙක් අතර සිදුවෙච්ච දෙපසක් නිසා. අපේ කුස්සිය වැඩ කරපු සීයා පොල්ලොයමින් හිටියා. එතනින් ගියපු විදේශික මේ මහත්මේ කිව්වා කොකන කියලාම කිව්වා. කිව්වාම සීයා කියන පොල් පොල් කියලා කිව්වා. නෝ නෝ පොල් නෝ, this is coconut. මොකද්ද කතා කරන්නේ? මේ පොල්ලෝයි කියලා කිව්වා. මේක පොල් කිව්වා. මේ මිනිස්සු වෙන මොකද්ද කියන මේක පොල්. මං එතන බලාගෙන හිටියාම මට පොල් කොකොනට් මාරු වුණා. ඇත්තට මේක පොල්ද නැහෙන නැත්තම් කොකොනට්ද? මම එතන ඉගෙන ගත්ත දේ, ඒ කියන්නේ ඔබ හොඳට ඇස්තරලා බලාගෙන ඉන්න හැම දෙයකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන්. මතක හිටින පාඩම මම ඉගෙන ගත්ත. ඇත්තෙම මම කල්පනා කළා, ඇත්තෙම පොල්ද එහෙම නැත්තම් මේක කොකොනට්ද? සුද්දට සිංහල තේරෙන්නේ නැහැ, අපේ සීයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒ ඒකේ අවඥාවට මම එක්කෙනෙක්වත් ලක් කරන්නේ නැහැ. ඈ සුද්දා සිංහල නොදන්න කමක් දුරුවල කමක්, සිංහල ඉංග්‍රීසි නොදන්න කමක් දුරුවල කමක්. හැබැයි භාෂා දෙක ඇත්ත වශයෙන්ම එතන මොකවත් තිබ්බේ නැහැ. අපිට අවශ්‍ය කරන්නේ මේ මානසික රිදුම් දෙන දෘෂ්ටිය ඉවත් කරගන්න. දෘෂ්ටිය ඉවත් කරගත්ත පස්සේ දැන් කියන්නේ සක්කාය දිට්ඨිය කියලානේ, මම කියන දෘෂ්ටිය. මේ මම කියන දෘෂ්ටිය උගලවා දාන්න හැකියාව ලැබුණොත් ඒක විශාලම ජයග්‍රහණයක්. නිකං ඒ මම කියන දෘෂ්ටිය මෙතනින් පළවා හරින්නේ අකාලිකව තොල් නටන්න ඕන. දැන් මහසෝනගේ සීරියකාගේ දෘෂ්ටිය නะ යනවනේ කට්ටඩියන්ට යවන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨිය කට්ටඩියට යවන්න බෑ. ඇයි? සක්කාය දිට්ඨිය කට්ටඩියටත් තියෙනවා. කට්ටඩියටත් තියෙනවා. දැන් ඔබ අකාලිකව තොල් නටන්න ඕන. කොහොමද මේ අකාලිකව තොල් නටන්නේ? අන්න ඒක තමයි වැදගත්. දැන් ඔබ නටනටා ඉන්නේ කාලයේ. මොනවද? දවල් කාලේ නටනටා ඉන්නෝ, ආයි රාත්‍රී කාලේ නටනෝ, ආයි උදේට ආයි දවල් කාලේ නටනෝ, ආයි රැයට නටනෝ, නටනටා ඉන්නෝ. කාලේ රැය දහවල් ඉක්මවමින් ජීවත් වෙනවා. මේ රැය දහවල් ඉක්මවන්න ඕන. අපි මේ පොතක් තියෙනනේ රැය දහවල් ඉක්ම වූ රහතුන්. රැයයි දහවලයි ඉක්මවන්න ඕන. රාත්‍රියයි දහවලයි ඉක්මවන්න ඕන. ඔබ මෙන්න මේ ගැන හොඳට කල්පනා කරන්න. මම මගෙන් හැම දෙයකටම උත්තර බලාපොරොත්තු වෙන්න එපා. මම මේ කොටසක් ඉතුරු කරන උත්තර නොදී. ඇයි? ඒ කොටස ඔබේ චින්තාමය ප්‍රඥාවෙන් ගොනු කරගන්න ඕන. දැන් පාසලේ ඔක්කොම ගුරුවරයා උගන්වන්නේ නැහැ. ටිකක් තමයි ප්‍රායෝගික කරගන්න ඕන. ඒ තුල තමයි තමන් ගොඩ නැගෙන්නේ. මොකද මේ ධර්මයේ තමන්ගෙ වෙන්න එපා. මේක ඉලක්කමක් නෙමෙයි. 4 4 8 කියලා අරගෙන ගෙදර ඉලක්කම අරයන්න පුළුවන් කමක් නැහැ. මේක ඉලක්කමක් නෙමෙයි, තමා තුළ ඇති වෙන වෙනසක්. තමන් ජීවිතයට දැනෙන දෙයක්. ඒ නිසා ඒ දේ ලබා ගැනීමට තමන් උත්සාහවත් වෙන්නට ඕන. වීරිය කරන්නට ඕන. පැහැදිලිනේ? එහෙම නැතුව මේ උත්තරයක් මෙන් බලාපොරොත්තුෙන් ඉන්නට එපා. කිසි වෙලාවක ඇති කරන්න එපා. දැන් ඔබ ළඟ තියෙනවා නම් යම්කිසි සංකල්පයක්. ඒ හැම සංකල්පයක්ම උපාදානස්කන්ධය ඒවද නැද්ද? යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් ඒ හැම දෘෂ්ටියක්ම උපාදානස්කන්ධය ඒවද නැද්ද? යම්කිසි වචනයක් තියෙනවා නම් ඒ වචන හැම එකක්ම උපාදානස්කන්ධය ඒවද නැද්ද? මං ඔබේ උපාදානස්කන්ධේ නැති වචනයකින් මං කතා කරනවා. තායි භාෂාවෙන්, බුරුම භාෂාවෙන්, එහෙම නැත්නම් ප්‍රංශ භාෂාවකින් දැන් මං දේශනයක් කරනවා. එහෙම නැත්නම් ඒ භාෂාවකින් මං ඔබට දැනවදිනවා. ඔබට තේරෙයිද? නෑ, තේරෙන්නේ නෑ, කිසි කලබලයක් නෑ. මේක මං තේරුම් ගත්තේ ඉන්දියාවේ ගිහපු වෙලාවක. මට හරියට තේරුණා. දුර ගමනක් ගිහිල්ලා වාහනේ නතර කරලා තිබ්බා. මම ඒ වෙලාවේ ත්‍රස්ස නිසා AC එක දාගත්තා වාහනේ. ඒක නතර කරලා ගියා මම දාගත්තා. මේ ඩ්‍රයිවර් උන් නැහැට තරහ ගියා. තරහ ගිහිල්ලා ඇවිල්ලා මට බැන්න දුර ඇවිල්ලා මේ වාහනේ නිවෙන්න ඕන AC එක දැම්මේ ඇයි කියලා. මම එතකොට hina වුණා. hina වෙනකොට මිනිස්සුන්ට තරහ ගියා. මේ මිනිස්සයා මට බනින්න පටන් ගත්තා. කෝච්චියට අහුවෙච්ච බල්ලෙක් එක ටික ටික ටික අල බනින්න පටන් ගත්තා. මොන භාෂාවෙන්ද මේ බනින්නේ? හින්දි භාෂාවෙන්. වෙලාවට මට හින්දි තේරෙන්නේ නැහැ. හැබැයි මෙහා පැත්තේ හිටපු මේ කුක්කිටියා ඒ රටේ එක්කෙනෙක්, යාට හින්දි තේරෙනවා, යාට සිංහලත් තේරෙනවා. යා වැඩ කරන්න ඉන්න කෙනෙක්. එතන යා බනිනෝ මං hina වෙනවා. යා බනිනෝ මං hina වෙනවා. අර කුක් මූණ රතු වෙලා මෙහිම බලාගෙන ඉන්නෝ. දැන් මෙතන කාලකෝට්ටියක් යයි කියලා. දැන් බැලලා බැලලා බැලලා හයියෙන් දොරත් තහලා මිනිහා ගියා යන්න. මං ඒත් ඉනාවිවා. මං අර කුග්ගෙන් අහුව මේ මොනවා කියලාද බැන්නේ? හාමුදුරුවන්ට තේරෙන්නේ නැති හින්දා හොඳයි කියන්නත් බැරි ඒවා කියලා බැන්නේ. ඒ රටේ තියෙන හොඳම වචන ටිකක් ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ. මං අදත් දන්නේ අම්ම තාත්තා බාප්පා මහප්ප මතක් කරලා බැන්නද දන්නේ. අදත් දන්නේ මොනවා කියලා බැන්නද කියලා. ඉතින් මේ වචන උපාදානේ තිබ්බේ නැහැ. ඒතර මොනවද හින්දි භාෂාව උපාදානේ තිබ්බේ නැහැ. ඒ නිසා මම කම්පණේ උනේ නැහැ. ඔබ සිංහලත් දන්නේ නැත්නම් ඉංග්‍රීසිත් දන්නේ නැත්නම් කොච්චර ශෝක්ද? සිංහල භාෂාවෙන්නේ මේ හින්ට් ගහන්නේ බනින්නේ නේ, චෝදනා කරන්නේ. ඔකෝ මොකක්වත් තේරෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මේ කතා කරන්නේ භාෂාවක් ඉගෙන ගන්න නැතුව ඉන්න කියන කතාව නෙමෙයි. මේ උපාදානයේ නැති තැන තියෙන සහනය. මොනවා හරි කෝරේකින් උපාදානයක් තියෙනවනේ. හැබැයි ඉතින් මට ඕනම් ගන්න තිබ්බා එක්තරා සංඥා ක්‍රමවේදය අනුව ඕනම් මෙයාට තරහ ගිහිල්ලා තියෙන බයින ක්‍රමවේදය අනුව ගන්න තිබ්බා. නමුත් අර මම ඒ කාලේ ධර්මයේ තේරුම් අරගෙන තියෙන නිසාත් ඉතින් අර සංඥා මාත්‍ර පවා ගැනීමෙන් වචන ගැනීමෙන් පවා වැලි කියලා එතන ඉබේ මනස ක්‍රියාත්මක වුණා. දැන් සිංහල භාෂාවෙන් බැන්නත් අනේ එහෙම තේරෙන්නේ නැහැ. ටික වෙලාවක් අහන්නේ මේ මටද කිව්වේ කියලා තමයි අහන්නේ. මේ මටද කිව්වා මං දන්නේ නැහැ ඒකයි මං අහුවේ කියලා කියන්නේ. සිංහල භාෂාවෙන් බැන්නත් එච්චරයි. ඉතින් මේ ඒකයි වචන උපාදානේ නොකිරීමේ තියෙන හයිය. මෙතන මම ඉන්නව නෙමෙයි. මම කරනව නෙමෙයි. හොඳද? ඒක හොඳට මතක තියාගන්න. මම ඉන්නවා, මම කරනවා, මම උපාදානය නොකර ඉන්නවා, මම පිළිගන්නේ නැතුව ඉන්නවා, මම ගණන් ගන්න නැතුව ඉන්නවා, ඕන එකක් කියලා ඉන්නවා, එහෙම කතාවක් නෑ. මෙතන මම නැති කරගන්න ඕන, මම ඉවත් කරගන්න ඕන, මම දිය කර හරින්න ඕන. මම දිය කර හරින්න නම් ඔබේ මම එළියෙන් ගනලා තියන්න ඕන. අර සීතකරණේ ගල් වී ගණී භවනේ වී ජල කොටසක් තියෙනවනේ. අයිස් කැට තියෙනවනේ. ඔය අයිස් කැටයක් උදාහරණයක් අරගෙන ඔබ ජීවිතේ මේ ප්‍රායෝගිකවම කරන්න ගෙදර ගියාම අයිස් කැටයක් අරගෙන පිඟානකට දාලා හොඳට ඉරාව වූ තියෙන දවසක මිදුලෙන් ගෙනල්ලා තියන. මොකද්ද පළමුවෙන්ම වෙන්නේ? දිය වෙනවා. දිය වෙලක් තියෙන හරින්. හරි, දැන් අයිස් කැටය තිබ්බ දිය වුණා. දිය වෙලත් ඕක දවසක් තියෙන හරියම දෙකක් තිබුණාම පිඟාන ඇවිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? වාෂ්ප වෙලා ගිහිල්ලා දැන් කෙනෙක් ඇවිල්ලා තර්ක කරන කෝ අයිස් කැටේ. ඒ අයිස් කැටෙන් කෙනෙකුට දමල ගැහුවනම් ඔළුවේ කැලලක් ඇති වෙන්න පුළුවන්, පැලෙන්න පුළුවන්. නමුත් බලන්න මේ අයිස් කැටේ ඊළඟට දිය වුණා. ඊට පස්සේ දියර බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ දියර ටිකක් වාෂ්ප වුණා. ඔබේ දෘෂ්ටියත් එහෙමයි. ඔය දෘෂ්ටි දිය කරන්න පුළුවන්. ඔය දෘෂ්ටි වාෂ්ප කරන්න පුළුවන්. හැබැයි මේ වාෂ්ප කරන ක්‍රමවේදයට මේක විවෘත කරන්න ඕනේ. විසන්ද රජු වගේ විවෘත වෙන්න. ඔබේ ජීවිතේ විවෘත භාවයක් නැතිකමයි මේ විවෘත භාවයක් කියලා කියන්නේ මේ තමන්ගේ ජීවිතේ දෙනේ ඔක්කොම හතර වටේ ගිහිල්ලා කියනවා කියන එක නෙමෙයි. තමා තුළ තමන්ට විවෘත භාවයක් තමන් හදාගන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම දේවල් ඔය කියවනවායි කියන එක නෙමෙයි. තමා තුළ තමන් විවෘත භාවයක් හදාගන්න. විවෘත මිනිස්සෙක් කියලා කියන්නේ සත්‍ය තේරුම් ගන්න කෙනෙක්. එයා අහන්නේ බණ ධර්ම අහන්නේ පුජ්‍යලේ කැඩියට නෙමෙයි. මේ පුජ්‍යලත්වයක් දරාගෙන ඉන්නකොට මහා පුදුම කරදරයක්. ඒක හරියට අර බක්කියක් කරත්තයක් ඇදගෙන යනවා වගේ. ඈ? බක්කියක් කරත්තයක් ඇදගෙන යනවා. හරි වේදනාවක්. හරි වේදනාවක්. ඔය බලන්න ඔය ලොකු ලොකු නිල තල තානාන්තර ඇදයි යන පුජ්‍යලයන්ගේ ජීවිතවලට ගිහිල්ලා හරිම පිච්චීමෙන් ඉන්නේ, දැවීමෙන් ඉන්නේ, තියෙන බලය වැඩි කරගන්න, ලබාගත් බලය ආරක්ෂා කරන්න. මම ওই ලොකු ලොකු මැති ඇමතුරු එහෙම මේ පුජ්‍යලෙ හම්බෙන්න යනවනේ, මේ යනකොටත් කාට හරි කුණහරුපෙන් බයිනෝ. බැලලා අමුදුරු දැක්කම මහනික ෆෝන් එක පැත්තෙන් තියෙන හාමුදුරු දෙන්න වැඩි කියලා. ඒ කියන්නේ ඒ තරම් පිච්චෙන මේ මිනිස්සයා. ඇයි අර බකියදයි යනවා. මේ මලු උඩේ ඔලු උඩ තියාගෙන යනවා. ඒකනේ මේ නිවන් ධර්මයේ දැක්කහම කියන්නේ මොකද්ද? හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ ස්වාමීන් වහන්සේ. හරි සැහැල්ලුයි. දැන් අපි ලැහැස්ති වෙන්නේ භාවනාවට. ඈ අධ්‍යාත්මික ඒ සංයමය ඇති කරගන්න ක්‍රමවේදයට. බලමු අපි නිහඬ වෙමු, සංසුන් වෙමු. කිසිම දෙයක් කරන්න ලැහැස්ති වෙන්න එපා. මුකුත් කරන්න දෙයක් දෙන්නේ නැහැ. නොකර ඉන්න ලෑස්ති වෙන්නත් එපා. මුකුත් නොකර ඉන්නේ කියලා මම කියන්නේත් නැහැ. අන්න ඒ විදිහට ලෑස්ති වෙන්න. ස්ථිර පියාගෙන සංසුන්ව ලෑස්ති වෙන්න. මොකද්ද මේ සූදානම් වෙන්නේ? කිසි දෙයක් කරන්නත් නෙමෙයි, නොකර ඉන්නත් නෙමෙයි. අන්න ඒ විදිහට නිහඬව ඉන්න එක මතක තියාගෙන කියන විදිහට දිගටම ප්‍රකට කරන්න. කිසිම භාවනාවක් හෝ යම් කිසි කාර්යයක් කරන්න සූදානම් විය යුතු නැහැ. ඒ වගේම නොකර සිටීමට අනක් පල කරන්න උවමනාවකුත් නැහැ. එහෙනම් අපි අර සුපුරුදු පරිදි ඒ විදියටම නිකන් ඉන්න ඕන, එහෙම ඉන්න ඕනත් නැහැ. කිසිම ක්‍රමවේදයක් ඔළුවට දෙන්න එපා. සංඥාවක් දෙන්න එපා. ඒ විදිහට විවෘත වෙන්නේ ඉඩ හරින්න අල්ලන්න එපා මනස. ගිලිහෙනව නම් ගිලිහෙන්න ඉඩ හරින්න. ගසාගෙන යනව නම් ගසාගෙන යන්න ඉඩ හරින්න. දිය වෙනව නම් දිය වෙන්න ඉඩ හරින්න. සිතිවිලි දිහා බලාගෙන ඉන්න අවශ්‍යත් නැහැ. බලන්න ඕනේ කියලා වීරයක් කරන්න එපා. සාමීන් වහන්සේ දේශනා කරන ලද සියලුම ධර්මය මේ මොහොතේ ප්‍රයෝජනෙට ගන්න, ඒ අනුව මනස හසුරවන්න. සාමීන් වහන්සේ කියන ලද සියලුම පණිවිඩයන් වලට අනුව මනස හසුරවන්න. ඒකට කියනවා ධර්මානුකූලව මනස හසුරවනවා කියලා. දැන් අපි කිව්වා කිසි ක්‍රියාවක් කරන්න සූදානම් වෙන්න එපයි කියලා. ඒ ක්‍රමයට හසුරවන්න. ඒ වගේම කිසි ක්‍රියාවක් නොකර ඉන්නට උවමනා නැහැ කියලා කිව්වා. ඒ විදිහටත් හසුරවන්න. ඒ වගේම මේ කිසි දෙයක් දරා ගන්න උවමනාවක් නැහැ. 100%ක් මනස විවෘත කරන්නේ තියෙන්නේ කියලා අපි කිව්වා. ඒ විදිහටත් හසුරවන්න. සියලු ඒස් අතහරින්නේ කියලා කිව්වා. ඒ විදිහටත් හසුරවන්න. ඒ විදිහට ධර්මයට අනුව හැසිරෙන ස්වාමින් වහන්සේ මෙතෙක් වෙලා කියපු මේ සියලුම ධර්ම කරුණු එකට තම්බල සම්පින්දණය කරගෙන එහි ඇති සාරය අනුකූලව හැසිරෙන්න. එහෙම නැත්නම් සාමින් වහන්සේ අවසානයේ කියන ලද මේ වචන දෙක අනුව හැසිරෙන්නේ කිසිම ක්‍රියාවකට බැස ගන්න එපා, ක්‍රියා නොකිරීමට අවශ්‍යයි කියලා බැස ගන්නත් එපා. කිසි දෙයක් සමග ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, නිහඬව ඉන්නත් එපා. මේ සියලු වචන අත්හරින්න, එපා කියන වචනෙත් අත්හරින්න, කරන්න කියන වචනත් අත්හරින්න, අතීතයත් අත්හරින්න, අනාගතයත් අත්හරින්න, වර්තමානයත් අත්හරින්න, මමත් අත්හරින්න, අන් අයත් අත්හරින්න, අන්ධකාරයත් අත්හරින්න, ආලෝකයත් අත්හරින්න, හොඳ දේවල් නරක දේවල් කියලා බෙද බෙදා තියෙන පුජ්‍යල චින්තනය අත්හරින්න. අතහැරීම කියන ක්‍රියාවලියකට බැස ගන්න එපා. ඒ සියල්ල අත්හරින්න. වචන සියල්ලද අත්හරින්න. අතහැරීමත් අත්හරින්න. ඔබ 100%ක් විවෘත වන්න, ඔබ එහෙම නැත්නම් මම විසින් කළ යුතුයි කියන ක්‍රියාවකට බැස නොගන්න. කිසිම විදියකට හසු වෙන්න එපා, කිසිම දෘෂ්ටියකට අනුගත වෙන්න එපා, කිසිම සංකල්පයකට අනුගත වෙන්න එපා. නිදහස් කරන්න, දියව යන්නට, ගසාගෙන යන්නට ස්වභාවයක් වෙන්නට ඉඩ හරින්න. කිසි විටක බිය නොවන්න. ස්වභාවයෙන් සිදුවන වෙනස්කම් වලට බිය නොවන්න. කිසිවක් හසු නොවන මාර්ගය මට සැපයි. එය නිරෝධ මාර්ගයයි. වේදනාවක් නැති මාර්ගය මට සැපයි. ඒ අවේදීත මාර්ගයයි. දිසාවකට නොඇතුණු මාර්ගය මට සැපයි. ඒ නිරෝධ මාර්ගයයි. කෙනෙක් නොවන දිසාවකට නොඇතුණු පාරක ගමන් කරන මේ මනස මට සැපයි. ඒ සියලුම ධර්ම කරුණුල ඇතුළත් පරම හරය ඔබගේ මනස තුල ප්‍රායෝගික කරවන්න. සෑම විටම බැඳෙන දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. සෑම විටම බැඳෙන සංකල්ප වලින් නිදහස් වෙන්න. තියෙන සංකල්පය අතහරින විට තව සංකල්පයක නොබැඳෙන්න. තියෙන දෘෂ්ටි අතහරින විට තව දෘෂ්ටියක නොබැඳෙන්න. ඒ ආකාරයෙන් ධර්මය ප්‍රකට කරන්න. ඔබ පුජ්‍යලේක් හැටියට කරනු කියනු ලබන දේවල් වලින් බැහැරවන්න. පුජ්‍යල දෘෂ්ටියෙන්, පුජ්‍යල චින්තනයෙන්, පුජ්‍යල මායාවෙන් නිතරම නිදහස් වන්න, විවෘත කරන්න. පුජ්‍යලත්වයට අත නොතබන්න, ස්පර්ශ නොකරන්න. නිතරම අකාලික වූ, නිදහස් වූ, නිරෝධ වූ ධර්මයට ඔබේ මනස එක් කරන්න. ධර්මානුකූල වීරිය කියන එක ධර්මය හැසිරවීම සඳහා මනාව එක් කරන්න. ඒ අපරිමිත වීරියක් බවට පත් කරගන්න. සියල්ල අතහැරීමට අපරිමිත වීරිය සිදු කරන්න. සියල්ල අතහැරීම යනු මානසික ක්‍රියාදාමය අතහැරීම, දෘෂ්ටි ක්‍රියාදාමය අතහැරීම. අතහැරීමද අතහැර දැමීමයි. සියල්ල අතහැරීම යනු පුජ්‍යලත්වය අතහැරීමයි, මමත්වය අතහැරීමයි. අතහැරීම යනු මා සියල්ල අත්හළ යුතුයි කියන ගුණය නිතර සිහි කැඳව ගන්න. නිතරම යමක බැඳී ඇද්දයි බලන්න. මානසික ක්‍රියාවෙන් නිදහස් වී යුතුයි. දෘෂ්ටියෙන් දෘෂ්ටියට මාරුවීම නිදහස් කළ යුතුයි. සංකල්පයෙන් සංකල්පයට මාරුවීම නිදහස් කළ යුතුයි. මනස විවෘත කිරීමෙන්, කිසිවක් ඉතිරි නොකර නොගෙන අතහැරීමෙන් සියයට සියයක් මනස ග්‍රහණය නොකිරීමෙන් පාදානස්කන්ධය දියව යන්නට ඉඩ හරින්නට පුළුවන්. ඇලෙන තැන උපාදානස්කන්ධය වර්ධනය වෙනවා, ගැටෙන තැන උපාදානස්කන්ධය වර්ධනය වෙනවා, උපේක්ෂාවෙන් ඉන්න තැන උපාදානස්කන්ධය වර්ධනය වෙනවා. යම් කිසි කෙනෙක් මේ ත්‍රිවේදනාවන් ඉක්මවනවනම්, අත්තර දානවනම්, එයාගේ උපාදානස්කන්ධය දියව යනවා, මමත්වය දියව යනවා. ඒ නිසා ත්‍රිවේදනාවන් අත්තර දමන්න, මමත්වය දියව යන්නට, වාෂ්ප වී යන්නට ඉඩ හරින්න. නිතරම පුජ්‍යල ගත වීම දුරු කරන්න, නිතරම දෘෂ්ටිගත වීම දුරු කරන්න. ඔබ ඔබ තුලම පුජ්‍යල ගත වෙනවාදයි හොඳින් දැනගන්න. පුජ්‍යල ගත නොවීමට පුජ්‍යලයේ හැටියට මුළු ගැන්වෙන්නේ නැතුව විවෘතවන්න. සෑම විටම කිසිවෙක් නොවන්නට, පුජ්‍යලයක් නොවන්නට උත්සාහ කරන්න. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නිලයක් තලයක් තානාන්තරයක් නොදරන්නේක් බවට පත්වන්න. වාර්ගිකයේ කොට්ටාසයකට ගුණ නොවීමෙන් වළකින්න. සියල්ල බැහැර කරන තැන හොඳද නරකද, සැපද දුකද, ලාභද අලාභද, සියලු වචනද, සියලු සංකල්පද, සියලු කාලයද අතහැර දමන්න. අතහැර දැමීම යනු පුජ්‍යලත්වයේ අතහැර දැමීමයි. පුජ්‍යලයා විසින් යමක් අතහැරීම නොවේ. මානසික බලයක් විසින් තව දෙයක් අතහැරීම නොවේ. මානසික බලය අතහැර දැමීමයි, විවෘත වීමයි. සැබෑ අතහැරීම ඇති තැන ක්‍රියාවක් අනවශ්‍යයි. එයට වීරය කරන්න, නිතරම ධර්මය අනුගත කරමින් මනස සකසන්න. අප්‍රතිහත ධෛර්යය වීරය වෙත යොදවන්න. මරණය ඉක්මවා යන, සියල්ල ඉක්මවා යන බලය ඔබගේ මනස තුල ගොඩනගන්න. සියල්ල අතහරින, සියල්ල අතහරිනවා යනු පෙර සිටී විදියත් මේ මොහොතත් අනාගතයේ අනාගතයත් අතහැරීමයි. සියල්ල අතහැරිය යුතුයි කියන ගුණය තුල පිහිටා ක්‍රියා කරන්න. සියල්ල අතහරින්න. සියල්ල නිරෝධයි. සියල්ලගෙන්ම නිදහස් වන්න. සියල්ලගෙන්ම නිදහස් වන්නට මනසට ඉඩ හරින්න. කිසිවක් අල්ලා ගන්නට එපා. කිසි තැනක ඔබ නොසිටින්න, එහෙම නැත්නම් මම නොසිටිය යුතුයි. මමත්වයේ දියව යා යුතුයි, දුරුව යා යුතුයි, අතුරුදහන් විය යුතුයි, වාෂ්ප විය යුතුයි. ගනු නැත, දෙනු නැත, මෙහෙයවනු නැත. එයට වීරය කරන්න. ඒ ආකාරයෙන් මෙහෙවන්න. සෑම විටම මහන මනස සැහැල්ලු කරන්න. සෑම විටම ඥානය සැහැල්ලු කරන්න. සෑම විටම මමත්වය සැහැල්ලු කරන්න. සෑම විටම දෘෂ්ටි සැහැල්ලු කරන්න. සම විටම ඇලීම් ගැටීම් බැඳීම් සැහැල්ලු කරන්න. සම විටම මම කියන පුජ්‍යලත්වය සැහැල්ලු කරන්න. ඇස සැහැල්ලු කරන්න, කන නාසය දිව ශරීරය සැහැල්ලු කරන්න, මොළේ සැහැල්ලු කරන්න. ඒ ධර්මානුකූලව ප්‍රතිපදාව වැඩිවීමට වීරය කරන්න. සිතුවිලි දෙස බලා සිටිය යුතු නැත. ඇස නිදහස් කරන්න. ඇසට බලය ලබා දීමේ වලකින්. අතීත කරුණු මේට අවශ්‍ය නැත. අතීතය අත්හරින්න. අනාගත කරුණු අවශ්‍ය නැත. අනාගතය අත්හරින්න. වර්තමානයේ ක්‍රියාව අවශ්‍ය නැත. වර්තමානය අත්හරින්න. පිළිතුරක් සෙවිය යුතු නැත. සියලු ප්‍රශ්න හා පිළිතුරු දුරව යා යුතුයි. නිදහස් විය යුතුයි. කෙනෙක් ඉතිරි විය යුතු නැත. සියල්ලගෙන්ම නිදහස් විය යුතුයි. ඔබේ මනසේ වර්තමාන පැවැත්ම ස්වාමීන් වහන්සේගේ දේශනාව සමග ගැළපේද? ධර්මය අනුව ගැලපේද? හරියට ගලපා ගන්න. එයට අප්‍රතිහත ධෛර්ය වීරිය යොදවන්න. මරණය ඉක්මවා යන වීරයක් ඔබ තුල ඇති කරගන්න. ක්‍රියාව ඉක්මවා යන වීරයක් ඇති කරගන්න. සියල්ලගෙන් නිදහස් වීමට වීරිය කරන්න. වීරිය දාත්තරින් අවසානයේ දිසාවකට නොවැටුණු පුජ්‍යලයක් නොවන මාවතේ ගමන් කරන්න. රාත්‍රියෙන්ද දහවලින්ද තොරව ජීවත් වන්න. අන්ධකාරයේද ආලෝකයේද අතහැර දමන්න. ස්ත්‍රී භාවයේද පුරුෂ භාවයේද අතහැර දමන්න. පුජ්‍යල භාවයේද අතහැර දමන්න. කිසි විටක කරුණාවන්ත කෙනෙක් හෝ වෛරී කෙනෙක් නොවන්න. උපේක්ෂා කෙනෙක්ද නොවන්න. කිසිම ආකාරයේ කෙනෙක් නොවීමට හැමතිස්සෙම මහන්සි වන්න. මානසික සියලු ක්‍රියාකාරකම් අතහැර දමන්න. සියල්ල අතහැරීමට යෝග්‍යයි සුදුසුයි යනුවෙන් බාධිෂ්ඨානය කරගන්න. ඒ අදිෂ්ඨානය දත හැර දමන්න. සිතට ඇතිවන බිය නොතකා හරින්න. ඒ බිය පරදවා තමාගේ ධර්මය ගොඩ නගා ගන්න. කිසිවක් අහිමි වන්නේ නැත. සියල්ල හොඳින් ලැබෙනවා ඇති. මනසින් සියල්ල අතහරින්න. ඉන්ද්‍රයන් ඉක්ම වූ ක්‍රියාව ඉක්ම වූ කාලයේ ඉක්ම වූ ස්වභාවය තුල ඔබගේ ජීවිතය ආරම්භ කරන්න. සිදු වෙන දේවල් සිදුවන්නට ඉඩ හැර ඕන එකක් කියලා සියල්ල අතහරින්න. ඕන එකක් කියලා සියල්ල අතහරින්න. එවිට සිදුවන දේ ස්වභාවිකව සිදුවේ. ඔබ ඒ පිළිබඳව කලබලයකට පත් නොවන්න. ඕන එකක්. මැරෙනවා නම් මැරෙයි, උපදිනවා නම් උපදී, නොමැරෙනවා නම් නොමැරෙයි, වෙනස් වෙනවා නම් වෙනස් වෙයි. මනසේ ස්වභාවය හටගන්නේ එවිටයි. ඔබ දුරු විය යුතුයි. එවිටයි ස්වභාවය කියන එක ඔබ තුල පවතින පටන් ගන්න. මමත්වයේ තිබෙනතුරු ස්වභාවය තථාගතත්වයේ පැමිණෙන්නේ නැත. ඒසා සියල්ල අතහරින තැන ස්වභාවය ඔබ වෙතට පැමිණෙනවා. තථාගතත්වය ඔබ තුලට පැමිණෙනවා. නමුත් පැමිණීමක්වත් දුරවීමක්වත් අපේක්ෂා නොකොට මමත්වයට බර නොවීමට සෑම විටම කල්පනා කරන්න. පුද්ගලත්වයට බර නොවීමටම සැපවිටම කල්පනා කරන්න. සියල්ලගෙන් නිදහස් වීමටම නිතරම කල්පනා කරන්න. ඇලීමෙන්ද ගැටීමෙන්ද නිදහස් වන්න, මානසික ක්‍රියාවට බැස නොගන්න, කාලයෙන් තොරවන්න, රැයද දහවලද ඉක්මවන්න, වර්තමානයේ ඉක්මවන්න, වර්තමානයේ නිදහස් වන්න, අතීතයේ සිහි කැඳවීමෙන් වළකින්න, අනාගතයේ සිහි කැඳවීමෙන් වළකින්න, වර්තමානයේ අත්හරින්න, සියල්ල නිරෝධයි, සියල්ලකින් නිදහස් වෙනවා. නිතරම තමා තුළ මමත්වයේ සැඟවි සැඟවි පවතිනවා. එය දැකගන්න, එය හඳුනගන්න. දෘෂ්ටිගත නොවීමෙන්, විවෘත කොට හැරීමෙන් දියව යන්නට මමත්වයට ඉඩ හරින්න. මමත්වයේ නිදහස් කරන්න. එය ගොනු කිරීමෙන්, කොටස් කිරීමෙන්, අල්ලා ගැනීමෙන් වළකින්න. බාහිර කිසි දෙයක් අත්හළ යුතු නැත. මමත්වය පමණක් මාත්හැරිය යුතුය. මමත්වය අත්හරින විට සියල්ල අතහැරෙයි. සියල්ල අතහරිනවා වෙනුවට සියල්ල අතහැරෙන්නට ඉඩ හරින්න. සියල්ල අතහැරෙන්නට ඉඩ හරින්න. සියල්ල අතහරිනවා වෙනුවට සියල්ල අතහැරෙන්නට ඉඩ හරින්න. වචන සියල්ල අත්හරින්න. කිසිදු උත්සාහයක් නොකරන්න. නිරායාසයද නොකරන්න. ධර්මානුකූල නිරායාසය ගොඩනැගෙන ඉඩ හරින්න. හොඳයි, ක්‍රමානුකූලව සැහැල්ලුවන්න. දැන් අපි පැයකට වැඩි ප්‍රමාණයක් වගේ කාලයක් ඉතාම නිහඬව මොනවා හරි භාවනාවකට යොමු කළෙත් නැහැ. නමුත් අපූර්වත්ව හිසුවකින්, සමාධියකින් වාසය කළා. ඒක කීප දෙනෙකුට හොඳටම කල්ලල හිටියා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මෛත්‍රී විහරණය? මිත්තායි භික්කවේ චේතෝ විමුක්තිය. බුදුරජාණන් වහන්සේගේ චේතෝ විමුක්ති මෛත්‍රී විහරණය. චේතනාවක් කියලා කියන්නේ පුජ්‍යලත්වයෙන් එනවා ක්‍රියාදාමය. එහෙම නැත්නම් ක්‍රියාදාමයකට රුකුලක් වන බලයක්. ඒ බලය තමයි චේතනාව කියලා කියන්නේ. එවැනි බලයක් දෙන්නේ නැති තැන, ඒ කියන්නේ පුජ්‍යලත්වයේ අවදි කරන්නේ නැති තැන ඇතිවන චේතෝ විමුක්තිය. ඒක හරි ගැඹීර දෙයක්. ඒක වටහා ගත්ත කෙනෙකුට තේරෙනවා හැරෙන්නේ, ඊට මෙහා කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒ ගුණේ වාසය කරනවා. ඉතින් අපිට සාදු කියලා එක්කෙනෙක් හරි යෙදෙනකොට එතරම් අවදි කරන්න ලෝභයි. මොකද ඒ තරම් වටිනව මේ මෛත්‍රී විහරණය කියන කාරණේ. ඒ වගේම අපි මේ වචන වලින් වැඩසටහන් 1000ක් කරන වේගයෙන් ඔබේ අධ්‍යාත්මය ඔබට හඳුනා ගන්න හැකියාව තියෙන මේ විදිහේ පැයක් කටයුතු කිරීමේ වැඩසටහන් 1000ක් කරන බලය, අවබෝධය ඔබට ගොඩනගා ගන්නට පුළුවන්. ඒ විදිහට යනකොට ඔබේ සිත ක්‍රමානුකූලව දිය වෙනකොට සමහරලාට බයක් ඇති වෙනවා. මට මුකුත් නැති වෙයි, මාව මැරෙයි, මම මැරෙන්න හදන්නේ කියලා. එහෙනම් මරණ බියකුත් එන වෙලාවල් තියෙනවා. එතකොට ඇත්ත තමයි මම යන්නේ මමත්වය නැති කරන්න. මායයා මරන්න. මමත්වය මොන වේසයකින් මෙතන සිටියත් මට දුක පිණිස පවතිනවා, හානියක් පිණිස පවතිනවා. ඒ නිසා මනස් මමත්වයේ ඉක්ම වූ මනුෂ්‍යත්වයේ කියන එක මම උදා කර ගන්නවා. බෞද්ධ කියන මට්ටම උදා කර ගන්නවා. එතකොට තමයි බෞද්ධය කියන්නේ. භවය උද්ධ කළොත් විතරයි බෞද්ධ වෙන්නේ. ඒ නැත්තයි කිසි කෙනෙක් භවය ඉන්න අය මිසක් බෞද්ධ අය වෙන්නේ නැහැ. ඈ සංසාරේ බිය දැක්කොත් සසර ඉක්මවුවොත් තමයි භික්ඛු වෙන්නේ. සංසාරේ ඇලිච්ච කෙනෙක් භික්ඛු වෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට අපි සැබෑ බෞද්ධයෙක් වෙනුනොත් සැබෑ භික්ෂුවක් වන්න ඕන. ගිහියන්ගෙන් බණ අහන්න එපා. ඒක බරපතල වරදක්. ගිහියන්ගෙන් බණ අහන්න එපා. භික්ෂුවන්ගෙන් හරි බෞද්ධයෙක්ගෙන් හරි තමයි බණ අහන්න ඕන. පැහැදිලිද? ගිහියන්ගේ බලහන්නවා. ඒ වගේම මේ ධර්මයේ මොන ගිහියෙක්ගේවත් මොන හාමුදුරුවෙක්ගේවත් කාගවත් නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේ ලෝක පහල කළ ධර්මය. උන්වහන්සේ ස්වාමුත් ඥාණයෙන් මේ අවදි නොකරන්නට අපි කාටවත් මේක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකේ අයිතිකාරය බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ මේක ලබා දුන්නා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේම මෙන්න දේශනා කළා, මේක තථාගතයන් වහන්සේ පහළ වුණත් දැකත් ලෝකේ තියෙන දේ. නමුත් තථාගතයන් වහන්සේ අවදි කළා. මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ? සබ්බේ සංඛාර අනිච්ච දහපඤ්ඤාය පස්සති. කිසිවක් නිත්‍ය නොකර ගන්නා වූ අධ්‍යාත්මය ඔබ උදා කර ගන්න. මම එහෙම වචනයකින් කිව්වොත් ඔබට ඒක තේරෙයිද? ඔබ හිතාගෙන ඉන්න දේට වඩා වෙනසක් නම් තියෙයි. හැබැයි ඒ අර්ථම තමයි ඒකේ තියෙන්නේ. ඈ කිසිවක් නිත්‍ය කර නොගන්නා වූ සත්‍යයට පත්වන්න. දැන් මේ ලෝකේ ඉන්නේ එක්කෙනෙක් එකක් අතහරනකොට ආයේ තව නිත්‍යයක පැටලිලා. එහෙම නැත්තම් ඒගොල්ලෝ පැටලෙන්න මොකක්වත් නැත්තම් අනිත්‍යයේ හැරි පැටලෙනවා. අනිත්‍යයේ කහරි හැලෙනවා. අනිත්‍යයේ කහරි ගැටෙනවා. ඒක තමයි මේ මානසික ස්වභාවයේ තේරුම. ඉතින් අනිත්‍යෙහි තේරුම පාළි ශබ්දකෝෂේ ආරම්භ බලන්න. නිත්‍ය කර නොගැනීම, අල්ලා නොගැනීම, නොමැදීම. එහෙම නැතු මේ කැඩෙනවයි බිඳෙනවයි මැරෙනවයි කියන කතාවක් ඒක නෑ. ඒ නිසා අපි කවුරුත් තේරුම් ගන්න ඕන කාරණේ තමයි අනිත්‍ය කියන්නේ නිත්‍ය කර නොගැනීම. ඉතින් පාළි ශබ්දකෝෂේ එහෙම තීදි ඇයි මෙච්චර අපි මුලා කරන්නේ කියන කාරණයක් ලෝකේ මුලා කරන අයගෙන් අහන්න සිද්ධ වෙනවා. ගිහියන්ගේ ගිහියෝ බණ කියනවනේ. ඒ ගිහියෝ අර අනිත්‍ය අනිවාර්යෙන් නිත්‍ය කරලා තමයි කරන්නේ. අනිත්‍යත් නිත්‍ය කරගන්නවා. අනිත්‍යත් ග්‍රහණය කරලා අනිත්‍යට සංකල්පයක් දෙනවා. අනිත්‍යට සංකල්පයක් දුන්නහම ඒක අනිත්‍ය නෙමෙයිනේ. නේද? ඒ නිසා සියල්ල අනිත්‍යයි කියලා තන අනිත්‍ය වඩන්න අනිත්‍ය තුල ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරා. දැන් රහතන් වහන්සේලා වඩන්නේ අනිත්‍ය. ආර්ය ශ්‍රාවකයෝ වඩන්නේ අනිත්‍ය. ඇයි? ඒ තරම් සැපයි. ඇයි අවේදීතයිනේ. අනිත්‍ය වේදනාවක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ රූපයක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ සංකල්පයක් නෙමෙයි. සංකල්ප දෙන්නේ නිත්‍ය කරගත්ත තැන. ඈ? රූප දෙන්නේ නිත්‍ය කරගත්ත තැන. එතකොට අපි මේ පැහැදිලි කරන ගන්න අනිත්‍ය ලෝකයේ ප්‍රචලිතව තියෙනවද? නෑ. ලේසියෙන් කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්ද? බෑ. ඒක විශිෂ්ට ඥානයක් ඇති අයකම පමණක් දැඩි වීරයක් යොදලා අවබෝධ කරගන්න. ඒ වීරියත් සම්‍යක් වීරිය. ඒ කියන්නේ මමත්වේ නැති වීරිය. සම්‍යක් වීරිය වෙන්නේ මෙහෙම. මමත්වයෙන් අපිරිසුදු වුණොත් එහෙම ඒ වීරියෙන් වැඩන්නේ නැහැ. මමත්වයෙන් අපිරිසුදු වුණොත් ඒ සමාධියෙන් වැඩන්නේ නැහැ. මමත්වයෙන් අපිරිසුදු වුණොත් ඒ සීලෙන් වැඩක් නැහැ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා. දෘෂ්ටියෙන් අපිරිසුදු වුණොත් එතන ඒ සීලෙන් වැඩ නැහැ. එතකොට ඒක වෘත සීල බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අර කනු වලට හේතු වෙලා නිකන් කාලය ගෙවපු ජීවිත අපරාධ කියලා හිතෙන්නේ එතන තමයි. රෙදි පුරවගෙන. ඈ? දිට්ඨින් චනුපගම්ම සීලවා. අන්න ඒ සීලේ වඩන. ඒ සීලෙන් උපසම්පදා වෙන්න. ඒ සීලෙන් උපසම්පදා වෙන්න ඕන හැම කෙනෙක්ම. බුදුරජාණන් වහන්සේගේ සමාධිය සම්මා සමාධි ගුණය. සම්මා සමාධි ගුණය කියලා කියන්නේ අර හින්දුන්ගේ ධර්ම අතර තිබුණු පුජ්‍යලත්වයක් විසින් වඩන රූප සමාධියක්, සංඥා සමාධියක්, වේදනා සමාධියක් නෙමෙයි. ඈ සංඥාවක් දෙන්නේ ඒගොල්ලෝ. ඒ සංඥා නිරෝධ මාර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ඈ ඒකයි මේ ගිහියන්ගෙන් බණ අහන්න එපයි කියන කාරණේ අපි නිතරම මතක් කරා. මේ පැහැදිලි නේ නේ? අනිවාර්යෙන් පැවිද්දෙක්ගෙන්ම බණ අහන්න ඕන, බෞද්ධයෙක්ගෙන්ම බණ අහන්න ඕන. ගිහියන්ගෙන් බණ අහන්න එපා. දැන් මොනවා හරි ගැටලු තියෙනවද? නිවන් ධර්මය කියලා කියන්නේ හරිම සූක්ෂම ධර්මයක්, සියුම් ධර්මයක්. ඒක බුදුරජාණන් වහන්සේ අර උපමා කළා අස්ලොන් ගහක් හතකට පළලා අමාවක දවසක ඈතින් තියෙන දක්ෂ දුණු වඩුවේ දුණුකාරේ රාත්‍රියේහි විදුලි කොටන හෙන ගහන විදුලි කොටන විදුලි කොටන එළියට අර හස්ලොන් ගහ දෙකට පැලෙන්න දුන්නෙන් විදිනෝ වගේ කිව්වා. ඒක කරන්න පුළුවන් වැඩක්ද ඔක? අස්ලොන් ගහ අතට බැලුවරවත් රෑට නේ දවල්ට පේන්නේ නැහැ. දවල්ට පේන්නේත් නැහැ. ඒ තරම් සියුම් කාරණා. ඉතින් ඒ වගේ මේක සූක්ෂම ධර්මයක් පුජ්‍යලත්වයට කරන්න බැරි වැඩක්. ඒකයි අපි මෙතන විශේෂයෙන් කියන්නේ පුජ්‍යලේ කැඩියට බනහන්න එපා. පුජ්‍යලේ කැඩියට ධර්මයේ තේරුම් ගන්න යන්න එපා. පුජ්‍යලත්වයෙන් මේක හොයන්න යන්න එපා. පුජ්‍යල අඬුවකට මේක අල්ලන්න බෑ. පුජ්‍යල අඬුවට අල්ලන්න පුළුවන් මෙන්න මේවා. රූප, ශබ්ද, ගන්ධ, රස ඒ වගේම ශරීරයට ස්පර්ශ වෙන දෙයක් හඳුන ගන්න පුළුවන් මේ පුජ්‍යල අඬුවට. ඉන් එහා දෙයක් බෑ. බලන්න මේ රූපයක් නොවන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නොවන දෙයක් ඔබේ ඔය පුරෝගෙන ඉන්නවද කියලා බලන්න ඔය අධ්‍යාත්මේ. පුරෝගෙන ඉන්නවන යමක් ලබාගෙන ඉන්නවන ඒ ආර්ය ශ්‍රාවකෙක් පමණක්මයි. ඒ ලෝකෝත්තර ධර්මයේ පමණක්මයි ඒ ලබාගෙන ඉන්නේ ඒ තැනත්. අනිත් ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම. ඒතං සන්තං ඒතං ප්‍රනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඒක හරිම සාන්තයි, ඒක හරිම ප්‍රනීතයි, සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම. දැන් මේ සංස්කාර බිඳි බිඳි යන එක බලන එක නෙමෙයි කරන්න තියෙන්නේ, සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම. දැන් අනිත් අය කරන්නේ මොකද්ද? සංස්කාරකයක් හදලා ඒක ඉල්ලනවා. අපි බලන්න උත්සාහ කරන්න ඕන මේ තියෙන සංස්කාරේ නිදහස් වෙන්න. සංස්කාරයක් හදලා ඉල්ලෙන්න නෙමෙයි. ඒකයි මම කිව්වේ බණ අහන්න ඉන්න එපා කියලා. මේක බණක් මුකුත් නැහැ කියලා. බණක් ධර්මයක් මේකේ මොකවත් ගන්න දෙයක් නැහැ, ගෙනියන්න දෙයක් නැහැ, පොදිපැද ගන්න දෙයක් නැහැ. මේක මේ පිරිසුදු කාරකයක් වගේ. ඒ නිසා මේකට චෝදනාවක් කරන්න බෑ. දෘෂ්ටියක්, සංකල්පයක්, ආගමක් කියලා මේකට කියන්න බෑ. නේ? ආගමක් කියන්න පුළුවන් ගෙනියන්න දෙයක් දෙනවා නේද? මේ ගෙනියන්න මොකුත් දෙන්නේ නැහැ. මේව කරන්න, මේව කරන්න එපා කියන දෙයක් කරන්නේ නැහැ. මිනිස්සු කොහොමත් කරන්න දේවල් මිනිස්සු ඒ විදිහට කරන එපයි කියපු දේවලුත් මිනිස්සු ළඟ තියෙනවා. දුක් විඳින එකක් තියෙනවා, සැප විඳින එකක් තියෙනවා. ඒක සමස්ත මානසික ක්‍රියාදාමයේ තවත් අවස්ථාවක් නෙමෙයි මේක. මේක මනස මගහැර යාමක්, මනස ඉක්මවා යාමක්, මනසින් නිදහස් වීමක්. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සමයේදී දේශනා කරද්දිම අවබෝධයටපත් වූ ධර්ම. ඒ දේශනා කරපු ධර්මය මෙනෙහි කරද්දිම අවබෝධයටපත් වූ ධර්මය. නමුත් පසු කාලීන මොකද වුනේ? Hindu ධර්මය ගැනල්ලා මේක පටලවුවා. පටලවුණ පස්සේ මොකද වෙන්නේ? අගමුල පටලවා ගත්ත ඈ පඹගාලේ පැටළුණු නරියෝ වගේ දුක් විඳිනව වටේ කරකෙ කරකෙ ඉන්නව. ඒ හරි ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු වයසට ගිහිල්ලා මැරලා යනවා විතරයි විශේෂත්වයක් ලබන්නේ. ඉතින් ඔබ භාග්‍යවන්තයි. මේක මාර්ගඵල හරෙමෙහි නෙමෙයි. ඒක ඒ ඇත්තන්ට තියාගන්න. මේක ඵලයක් නෑ, මාර්ගයක් නෑ. මේක හේතුඵල නිරෝධය. හේතුඵල අභිභවයම. හේ ධම්මා හේතුඵව. මේක හේතුඵල නිරෝධයක්, හේතුඵල අභවහා යාමක්. හේතු නිසා ඵල හට ගන්නවා, ඒ නිසා හේතුඵල ධාම කියන හේතුඵල නිරෝධයක් ලැබුවාම හේතුව ඵලය නිරුද්ධ වෙනවා. ඒක මම පැහැදිලිව කිව්වේ, මම බුදු කෙනෙක් නෙමෙයි, දැන් බුදු වෙච්ච අය ඉන්නවනේ මේ අතර, මම බුදු කෙනෙක් නෙමෙයි. අනාගාමීත් නෑ, සකදාගාමීත් නෑ, සෝහාන් වෙලත් නෑ. හැබැයි පුතජනන් නෙමෙයි නේද? ඊළඟට මේ තව ප්‍රශ්නයක් අපිට මතක් කළා, මේ ස්ත්‍රීන් කාන්තාවන්ගෙන් බණ අහන්න එපා කියලා. ඉතින් අපි මෙතනින් මම මතක් කරා, මේ කියන්න මම කාන්තාවක් නෙමෙයි කියලා. මම කාන්තාව මං කාන්තාවක් නෙමෙයි කියලා කියන්න. එතකොට හිතන්න පුළුවන් කියලා මොනව හරි ඉඳලා ඒක තේරුම් ගන්නේ කියලා. එච්චරයි. එහෙනම් ඔබ මිනිස්සුද නේ? ඔබ ස්ත්‍රියන්ද පුරුෂයන්ද කියලා හුවා. දැන් ඔය සෝමා රහත් ත්‍රිණින්ගේ දේශනයක් තියෙනවා. ඈ එතුමී දෙන්නෙත් එහෙමයි. කාන්තාවන්ට පුළුවන්ද දෑඟුල් නෝනක් තියෙන අයට මේ විශ්වරුන් විසින් දකින්න, මේ ධර්මයේ දකින්න? එවිට අය ලස්සනට කිව්වා, "ඉත්ති භාවෝ කිං කෛරා." ස්ත්‍රී භාවය කියන්නේ මොකද? චිත්තම් විසුසමාහිතේ, හිත හොඳට සමාධිගත වුණාම, සංයමයටපත් වුණාම, ඉත්ති භාවෝ කිං කෛරා. ඒකින් වැඩක් නැහැ. කිං කෛරා කුමටද? කුමක් කරන්නද ස්ත්‍රී භාවය කියන්නේ? ඔක මාර දෘෂ්ටිය. ඒ නිසා මේ ධර්මීය සද්ධර්මයේ වතු වෙන තැන ස්ත්‍රී පුරුෂ භාවය නැහැ. භව නිරෝධයක් ඇතර තියෙන්නේ භවාත්මක ගුණයක ඉඳලා කතා කරන කෙනෙ නෙමෙයි. ඈ ඒගොලු ස්ත්‍රී අයිතිවාසිකම් ඉල්ලන්නේත් නැහැ, පුරුෂ අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. ඒකයි වැදගත්. මේක මොලෙන් ගන්න බෑ. මොලේට ගන්න කිව්වොත් මේක මොලේ උගුරු නැහැ. මොකද හේතුව? මොලේට ගන්න බෑනේ. ඒ නිසා නිතරම අපි මොලේ අතහරින්න ඕන. උත්සාහ කරන්න එපා. දැන් ලෝක මොලේ මෙහා අතින් බදලා ගන්න කිව්වොත් ඒ පිසු වෙනක කරන්න බෑනේ නේ? ගන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි සද්ධර්මයේ ඉන්ද්‍රියන් වලට ගන්න බෑ. ඒ නිසා තමයි ඉන්ද්‍රියන් අතහැරලා මේක දකින්න උවමනා කරන්නේ. ඒකට කියනවා අතීන්ද්‍රිය ඥානයකින් මේක දකින්න ඕන කියලා. මස් ඇහැට සද්ධර්මයේ කවදාවත් පේන්නේ නැහැ. ස්ත්‍රියක් නිවන් දකින්නෙත් නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නෙත් නැහැ. ඊළඟට නපුසකයෝ විතරද හාමුදුරනේ? නපුසකයෝ කිසිදේම දකින්නේ නැහැ. නපුසකයෝ කිසිදේම දකින්නේ නැහැ. ඒක තේරුණාද? මෙතන භව නිරෝධය. භව නිරෝධය පුජ්‍යලත්වේ ඉක්මෝ යන ධර්මය, ඥාන දර්ශනය. ඉතින් ඒ ඥාන දර්ශනේ හරි අපූර්වයි. ඒ තුල විසිලා කොච්චර ලස්සන ජීවිත විසාකාව වගේ ජීවිත ලස්සන තිබුණනේ. අපි වැඩිණි දැක්කා විසාකාව මතක් කරානේ. ඒක තමයි කියන්නේ. ඒ කාලෙ කොච්චර හොඳට තියෙන්නේ නැද්ද? ඈ එකතකින් මේ පැහැබර වෙනවා, ලස්සන වෙනවා. ධර්මයේ දැකපු කෙනෙක් ජීවිතේ මේ මනසත් ලස්සන වෙනවා. අර කෙලෙස් අධ්‍යාත්මය ගැඹුරු මනස තුල කුණු නැති වෙනකොට, පිරිසුදු වෙනකොට මූණ ලස්සන වෙනවා, වචන ලස්සන වෙනවා, ජීවිතේ ලස්සන වෙනවා. ඒක බය නෑ. මේ මොකවත් නෑ. සෑහලුවෙන් ජීවත් වෙනවා. දරාගත්ත මලු නෑ. මුත් තියාගෙන නෑ. කොච්චර දේවල් ඔළුවට තියාගෙනද ඉන්නේ? මාතෘ ගෙවල් ඔළුවට තියාගෙන ඉන්නවා, නෝන ඔළුවට තියාගෙන ඉන්නවා, ඈ ඒ වතුර ගෙවල් ඔළුවට තියාම හරි කරදරේ. සමහර නෝනලත් තියා මාතෘ ඔළුවට තියාගෙන ඉන්නවා, දෙවල් ඔළුවට තියාගෙන ඉන්නවා. මලාට පස්සේ ඔන්න ඉපදෙනවා ගේ මුල්ලේ. ඊට පස්සේ දැන් ඉන්න බෑනලා ලේලිලා නිකන් අදාරින්නේ ගෙනව කට්ටඩියේ දැම්ම මාමයිට් කුප්පියක ගිනින් දැම්මූද මූදට තාද්දයාට වෙලා ඉන්න මලාන යන්න ඕන මේක ඇතුළේ ඉන්න බෑ කියලා ගිනින් දැම්මා. කිසි තේරුමක් නෑ එල්ලලා ඉන්නේ කිවහම මහාම මනසින් නිදහසෙ ඔප්පු වෙන්නේ මේ නිදහස් කරන්න ඕන මනසින් ඔප්පු දිනුනා ඒව කඩදාසි ගොල ගෑලි. ඉතින් තියෙන භාණ්ඩේ පරිහරණය කර ගැනීම පරිස්සම් කර ගැනීම ඒක වෙනම කාරණයක්. ඒක භෞතික ප්‍රශ්නයක් විසඳන්නට ක්‍රියා කිරීම. දැන් මම වාහනේ යනකොට එහෙම ලොකු අලවල් තියෙනවා ඕක දාන්න එපා කියලා යනවා. ඒක දාන්න එපා කියන්නේ එකක් අපි යනකොට අපි ගෑස් වෙනවා. අනිත් එක ඕක වැඩලා කැඩුණොත් අනේ අපි ඕක ප්‍රමාද වෙන්න එපා. නේද? ඒ ගමන යන්න බැරි වෙනවා. ඒ ප්‍රායෝගික ඒ ප්‍රශ්න වෙනම කතා. ඒකට මේ ලෝභ දේශ මොව අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් අපි හරියට තේරුම් කරගත්තාම හරි දැන් මමත්වේ නැති කරගත්තට පස්සේ එයා යුග ජීවිතයක් ගත කරත් විවාහ ජීවිතයක් ගත කරත් එයා ඒ தත්වෙම තමයි. ආ ඒක වෙනසක් වෙන්නේ නැහැ. දැන් කොච්චර ලස්සන ජීවිතේ කාලේ තිබුණද ඒ අවබෝධයටපත් වෙලා. හැබැයි අවබෝධයටපත් නොවි ජීවත් වුණත් ඒ පුතඥනකම එහෙම තමයි. බුදුහාමුදුරන්ගේ ළඟ හිටියත් පුතඥනන ඒ පුතඥන භාවයේ ස්වභාවය එකම තමයි. ආයි වෙනසක් වෙන්නේ නැහැ. පුදුමේ කියන්නේ කොසල් රජුරෝ හැමදාම දවල්ට කෑම කාලා බුදුහාමුදුර හම්බෙන්නේ නැනවලු. එහෙම කතා කරගෙන ඉන්න. නිවන් දැක්කේ නැහැ. ඇයි? මාන්නෙන් හිටියේ. එයා හිතන බුදුහාමුදුරුත් එකයි මාත් එකයි. බුදුහාමුදුරන්ටත් මිනිස්සු වඳිනු මටත් වඳිනවා. බුදුහාමුදුරන්ටත් ගරු සත්කාර ලාභ සත්කාර ලබා දෙනු මටත් මිනිස්සු ලබා දෙනවා. සතුට පන්රු. කියලා එයා හිතාගෙන එක දවසක් කියන ඔබ වහන්සේ වගේ වෙනසක් නැහැනේ. අපි දෙන්නම එකයිනේ. එක වගේනේ. එක වයසේ. කියලා ඉතින් හිතනවා. ඊට පස්සේ තමයි පැහැදිලි කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මහරජා නැගෙනහිර ප්‍රදේශනොත් ලොකු කන්දක් එනවා පෙරළගෙන. බස්නාහිරනොත් එනවා. උතුරෙනොත් දකුණෙනොත් එනවා. එතකොට ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි එතකොට නම් කරන්න දෙයක් නැහැ. කරෝපිනක් පවක් මතක් කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේ මේ අපේ ජීවිතේ හැම පැත්තකින්ම කඳු පෙරලගෙන ඇවිල්ලා එක දවසක එක තැනකදී අපි යට වෙනවා. හිර වෙනවා නේ? එදාට අපිට හැකියාව තියෙන්න ඕන මම මගේ ජීවිතය ගැන සෑහීමටපත් වෙනවා. මේ ආර්ය ධර්මයේ ප්‍රකට කරගත්ත කෙනෙක් සහතික වශයෙන්ම අපායන්නේ නැහැ. එයාගේ ජීවිතේ කොයි වෙලාවකවත් වරද කියන එක ඔළුවේ තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද කියන්නේ අර අනිත් අයට වඩා ඒක වරද විදියට ප්‍රබලව පේනවා. අනිත් අයට අර අවිද්‍යාවෙන් අඳ වෙලානේ තියෙන්නේ. ඒක පේන්නේ නැහැ හරියට වරද විදියට. හරිදී හරි විදියට. මෙයා ඒ කෙනාට හරියට පේනවා. වරද හරි අමාරුයි. ඔව් වරදක් කළොත් සිතකින් නොවේ කියලා නේද? වරදක් කළොත් සිතකින් කියලා ඉන්නා නේද? ඒ නිසා එයාගේ ඔළුවට ඒක දැනෙනවා. මේකත් දැනෙනවා. ඉතින් ඒ නිසා එයාට නිතරම මානසික පවිත්‍රතාවයේ තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම මේ ආහාරය. ප්‍රීතිය සතුට කියන එක තමයි මනසේ තියෙන ලොකුම ආහාර ජීවිතයකට තියෙන ලොකුම ආභරණය බවට පත් වෙනවා. එමෙතු වෙන දෙයක් නෙමෙයි ආහාර බවට පත් වෙන සතුට ජීවිතයේ අර මානසික සතුට. ඒක කොච්චර වටිනවද? ඒක ලොකු ධනයක්. ඒක තියෙන කෙනෙක් එයා දුප්පත් කෙනෙක් නෙමෙයි, එයා ඉතාම පෝසත් කෙනෙක්. බලන්න ඔබේ account එකේ කොච්චර මේ සතුට කියන ධනෙ තියෙනවද කියලා. ඒත් බැංකුව තිබ්බනම් නේ තැම්පත් කරලා තියෙන්නේ. ඈ ඕ ඒක තමයි නේ පරමන්දනම්. ඒ ධනම කොච්චර තියෙනවද කියලා බලන්න තමන්ගේ ජීවිතේ. ඒ තුල මං පෝසත්ද? ඒ පරම ධනෙම පෝසත් නම් අර බිල් ග්‍රේට් මහත්තයා වරදිනවා. බිල් ග්‍රේට් මහත්තයා මේ වෙලකට ඒක හොයනවා. ලෝකෙ ඉන්න ලොකුම කෝටිපතිය වෙලා දැන් හොයනවා පරම ධනෙ කොහෙද තියෙන්නේ කියලා. ක්ලින්ටන් මහත්තයා ඒක හොයනවා. ඔබාම දැන් ඒක හොයනවා. ජෝෂ් බුෂ් නම් තාම පටන් ගත්තේ නැහැ. ජෝෂ් බුෂ්ත් ඒ ඉස්සරහ දේවි. කාටත් ඕන කරන දේ සන්තුෂ්ටි පරම ධනෙ. හැබැයි මේ සන්තුෂ්ටි ඇති කරගන්න පුළුවන් තමා ළඟ මේ තියෙන ඇනලා තියෙන කටුව ඉවත් කරන්න වෙනවා. කකුල ඇනිච්ච කටුවක් වගේ. ඒ කටුව හැමතිස්සෙම කකුල තියෙන වෙලාවට පීඩා දෙනවා. හැබැයි ඉතින් පොඩි වේදනාවක් එන්නේ නැද්ද මේ කටුව ඉවත් කරනකොට? එනවා. මහන්සි වෙන්න ඕනේ නැද්ද? මහන්සි වෙනවා. ටිකක් කැප වෙන්න ඕනේ නැද්ද? කැප වෙනවා. සූදානමක් ඒකට තියෙන්න ඕන. ඒකත් වේදනාවක්. දුක් දෙකක් තියෙනවා විඳින්න. එකක් දුක වැඩි කරගන්න දුක් විඳිනවා. අනික දුක නැති කරගන්න දුක් විඳිනවා. එතකොට දුක වැඩි කරගන්න දුක විඳොත් දුකම තමයි දිගටම දුක නැති කරගන්න දුක් විඳොත් දුක නිදහස් වෙනවා. ඒ නිසා ඔබ කැප වෙන්න විශ්වවිද්‍යාලයක උපාධියක් ලබන්න කරන ලද කැපවීමක් සමාන. බලන්න විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න කොච්චර දුක් විඳිනවද කියලා. හොඳාම උදේ සැරසිලා යන්න ඕන. ඇඳුම් පළඳුම් සපත්තු බස්කුලිය කෑම බීම කාලය ඒ වෙතට යොදන ශාල කාලය. ඔබත් ඒ තරම් කාලයක් ගෙවුවද මම මේ ධර්මයේ වෙනුවෙන් කියලා ඔබේ මනසෙන් අහන්න. එතකොට කියනවා නෑ එච්චර නෑ. මේක උපාධි ලක්ෂයකට වඩා වටිනවා. එහෙනම් කියන්න ඕන මම මේකට දරන වීරිය මදි. එහෙනම් තව මම වීරියේ කැපවීම වැඩි කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මොන තරම් මේ වෙනුවෙන් කැපවීමක් කළාද? ඉස්සරහින් බඩ අත ගන්නකොට පිටිපස්සේ කොඳුනාර ටිපෙලා අහු වෙනවලු. ඔබේ ජීවිතේ එක දවසක් හරි එහෙම අහු වුණාද? මේගොල්ලන්ගේ පිටිපස්සෙන් අත ගෑවත් අහු වෙන්නේ නැහැ. දුරාට වෙල. ඈ? කවදාවත් අපිට හම්බුණාද? මේ ඉස්සරහින් අත ගාද පිටිපස්සේ කොඳුනාට. එහෙමනම් මොනතරම් දුකක් විඳලා කැපවීමක් කරලා මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහල කරපු ධර්මයේද මේ අපි ගොඩනගා ගන්න. ඒ නිසා පළවෙනි අවස්ථාවෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙලා ආත්ම දෘෂ්ටිය නැති වෙනවත් එක්කම සීලබ්බත පරාමාස කියන ස්වභාවයෙන් ඉවත් වෙනවත් එක්කම විචිකිච්ඡාව දුරස් වෙලා ගිහිල්ලා එකම මාර්ගයේ එකම සද්ධර්මයේ කියන කාරණය පිළිබඳව එයාට සැකහැර පැහැදිලි වෙලා ඒ පැහැදිලි වීම තුළ එයා ලෝකෝත්තර සමාධියක් වඩනවා ආකාර පහකට. සම්මුති, පරමාර්ථ, සමාධි, නිරෝධ පහන කියන ආකාර පහකට නිර්වාණ ගුණයන් වැඩෙනවා. සම්මුති නිවන කියන්නේ ඉස්සෙල්ලම මේක තේරුම් ගන්න ඕන. මොකද්ද මේ නිවන කියන්නේ? සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම මෙන්න මේකයි. මෙන්න මෙහිමයි වෙන්න ඕන කියලා තියෙනවා. ඊළඟට ඒක ප්‍රායෝගික වෙන්න ඕන. සමහර අයට තියෙන දැනුම විතරයි. සතිපුජ්ජලෙක් නැහැ කියලා දැනුම තිබුණොත් හරියනවද? හරියන්නේ නැහැ. සතිපුජ්ජලෙක් නැති ස්වභාවයට තමන්පත් වෙන්න ඕන. ඒකට තමයි පරමාර්ථ නිර්වාණ ගුණයට ඇතුල් වීම කියන්නේ. එතන ඉඳලා එයාට තමයි ලැබෙන්නේ ලෝකෝත්තර සමාධියයි තියෙන්නේ. ලෝකෝත්තර ගුණයන් එතන ඉඳලා වැඩෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා තමයි චේතෝ විමුක්ති සමාධිය පටන් ගන්නෙ. ඈ කර්ම නිරෝධ සමාධිය එතන තමයි පටන් ගන්නෙ. ක්‍රියාව ඉක්ම වූ අවස්ථාව එතන, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ අවස්ථාව එතන තියෙන්නේ. ඒ සමාධි ගුණය තුළ එයා යංගසි විදියක පුරුදු පුහුණු කරනවා නම් අනිත් සංයෝජන ධර්ම ප්‍රමාණිකූලව දුරීභූත වෙනවා, දුර වෙලා යනවා, ඒ බලහීන වෙලා යනවා. ඊට පස්සේ සමාධියෙන් නිරෝධ සමාපත්තිය දක්වාම ලෝකෝත්තර සමාධියෙන්පත් වෙනවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙලාම තියෙනවා ඊට පස්සේ භාවනාව ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිය සෝහන් මාර්ගඵලයෙන් පස්සේ. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ මාර්ගඵලලාභීන්ට. එමෙ මෙහි පල්ලෙහා ඉන්න කටට බොජ්ජංග ධර්ම වඩන්න බෑ. සප්ත බොජ්ජංග ධර්ම. ඒ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා ඒ මාර්ගඵලලාභී කෙනාට. ඊළඟට ඒ වඩාගෙන ඒ දුරින් යනකොට යා නිරෝධ සමාපatti ඉන්න පුළුවන් හැකියාව කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කයේ තියෙන කෙලෙස් ගුණය මුලින් දැක්මනේ ඇති වෙන්නේ සතෙක් පුජ්‍යලේ කාත්මයක් කියලා නැහැ කියන දැක්ම ඇති වෙනවා. නමුත් අර ශරීරේ අපි ඒක කියන්නේ තේරුම් ගන්න ලේ අසර තියෙනවා තාම. අර පරණ පුරුදු සංකල්පය. නමුත් ඒක ඈතින් ඉඳන් බැලීමේ හැකියාව යාට තියෙනවා. ඇති වුණාට ඒක නොගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒකත් දුර වෙලා සම්පූර්ණ කියන පස්සේ එයාට හැකියන නිරෝධ සමාපත්තිය කියන සමාපත්තිය වැඩිවීමට හැකියාවක් ලැබෙනවා. කොයි වගේද කියනවනම් හුස්ම වැඩ කරන්නේ නැති, හදවත ගැහෙන්නේ නැති අවස්ථාවක්. මව් කුසේ ඉන්න දරුවෙක් වගේ හුස්ම ගන්නෑ. රහතන් වහන්සේලා මේ දරේති දාලා පුච්චන්න නැති කරන්නත් හදපු අවස්ථාවල් තියෙන ගොපුළු ගොළුෙක් ඒව මැරිලා කියලා හිතලා නේද උන්වහන්සේලා අදිෂ්ඨානයක් කරලා හෝරාවන් දෙකක් ඒ සමාපත්තියට සම්බන්ධන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිරුද්ධ සමාපත්තියට සම්බන්ධනකොට ඒ විනයක් එහෙමත් දැනෙව්වා මේ ආරක්ෂිත තැනක එක්ක කවුරු හරි ඉඳලා එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික කුටියක දොර වහගෙන වගේ එදෙන්නේ නැත්නම් මේක වරදේ ආතේරුම් අරගෙන මේ පුචල දෙන්නු හදවත ගැහින්නේ වෛද්‍යවරයෙකුට කිව්වොත් වෛද්‍යවරයා තීරණය කරනවා මම මැරිලා කියලා හදවත නොගැහි ජීවිතය පවතිනවා ඒ තත්ත්වයට පත් වෙන ඒ පත්තරපත් වෙච්ච කෙනාට අර රෝහලට ගිහිල්ලා මේ සේලයින් බට ඔක්සිජන් බට ගන්නකම් එයා ඉන්නේ එයා කතා කරලා හැමෝටම කියනවා මම ජීවත් වුණා ඇති මම දැන් නික්ම යන්න කාලය කියලා එයා පලක් බැඳගෙන එහෙම නැත්තම් ආසනයක වැතිරිලා දැන් ශරීරේ දුර්ලභන දුර්වල නම් ඇතිරෙනවා ආසනයක නැත්තම් මේ වාඩි වෙලා පුළුවන් වාඩි වෙලා ඉලියවෙන්න පුළුවන් පහන සංඥාවට සමවදිනවා පහන සංඥාවට සමවැදුනට පස්සේ උන්වහන්සේගේ පැය කීපයක් පැය හතරක් පහක් ගියාම සම්පූර්ණ කයෙන් නික්මිලා යනවා ඒක තමයි පහනක් නිවි ගියාක් මෙන් සසර නැවත උප්පත්ති භාවයක් කිසිම විදියකින් ජනනය නොකරන අවස්ථාව. දැන් මේ ධර්මයේ දැක්කහම සමහර අයගේ මනක් කල්පිතයක් තියෙනවා හතමයි කියලා. එහෙම හතමයි නෙමෙයි ඒක උපරිමයේ දාන්නේ හතම කැමතිනම් කරගන්න පුළුවන් ඒ අතර කියන අදහසක් තමයි දෙන්නේ. නමුත් අතටපත් නිවන් පසකට දාගෙන යන සසරට බෝසත්වරු මාසෙන බෝසත්වරුත් බිහි වෙනවා. දැන් දීපංගර බාද මූලයේ ඉඳලම මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට පත් වෙමින් ලෝකෝත්තර සුවේ දකමින් තමයි හැම බුදු කෙනෙක් ළඟම අතරපත් නිවන් පසකට දාගෙන අදිෂ්ඨානයක් පරිදි යන්නේ. ඒක වැඩි. ඒ කියන්නේ උත්තාන කර්මයක් තිබුණොත් නැගී සිටින කර්මයක් තිබුණොත් ඒ කර්ම බලවේගයට ඒ ශක්තියන් එකතු වෙනවා. ඒ නිසා මේ ලෝකෙ මේ බලහත්කාරයෙන් අපිව මේ සසරෙන් නැති කරන බලවේගයක් නෙමෙයි තමන්ද කැමතිනම් තමන් අදිෂ්ඨාන කළොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාසනයෙන් මම පැවිදි වෙලා රහත් වෙලා නිවන් දකින්න ඕන. එහෙම නැත්නම් මමත් ඒ වගේ බුද්ධත්වයක් ලබන්න මමත් ඒ වගේ අග්‍රස්සාවකත්වයක් ලබන්න ඕන කියලා ඒක එහෙම ආවට ගියාවට හිතෙන්නේ නැහැ. ඒක ආත්මීය වශයෙන් එනවනම් විතරයි යාට ඒදී බලපවත්වන්නේ. ඒ වගේම යා කවදාවත් මේ වලලු මාළු කොණ්ඩ මාළු බෝල වෙන්නේ ජීවිත ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් තුල පහළ වෙන්නේ ඒකාන්ත වශයෙන් ඒ වගේ උත්තරීතර අදහසක් පමණයි. එයාට කිසි අගයක් නැහැ මේ භෞතික දේවල් ලෝකේ තියෙන දේක්. ඈ එහෙමද එහෙම තත්ත්වයකට කර එයාට යන්න පුළුවන්. හැකියාව තියෙනවා. ඒ කොයි කවුරු නම් ධර්මයේ දැකිය යතුමයි අපායෙන් අනිවාර්යෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇයි අපායෙන් නිදහස් වෙන්නේ? අපායට වැටෙන්නේ මනසාන්තගාමී වීමෙන්. දැඩි වීම, රළු වීමෙන්, බද්ධ වෛරයේ එහෙම නැත්නම් ක්‍රෝධයේ, ලෝභයේ බවට පත්වීමෙන්. ඈ? එහෙම තියෙන දැන් පහුගිය දවසක මේ නොනගේ කැලේ ගිහුවා මේ. එයාගේ ඇඟට වහලා මහත්තයා මොකද බලනකොට මේ ජීවත් වෙලා ඉන්නකන් ඒ නෝනගෙම්ම තමයි සේවකයෝ හිටියත් මේ අසප් සතු සප්පායන් ඔක්කොම කරගෙන තියෙන යාට කියලා. ඉතින් අවසානයේ ලොකු බැඳීමකින් හිටියා එකට වැහුණා. මලක් දාලා ගියේ නෑ නෝන අල්ලගෙන. ඊට පස්සේ නෝනත් ඇටෑරියේ නෑ කට්ටඩිය දෙන්න තුන් දෙනෙක් ගෙනාවා මහත්තයා අල්ලලා කුප්පියක තමයි ඉන්නේ අම්මා. කරන්න දෙයක් නෑ. ඔන්න මහත්තයට වෙච්ච වැඩේ. නෝනගෙන්ගේ මලාට පස්සේ තෙල් වෙන්නවා මම බලහනම් පල කිනින්නේ අම්මා. ගොඩ බය. එහෙනම් ඔක්කොම මහත්තුරුන්ට වෙන්නේ ඕකයි. නෝනලා කිරේ ඇලින්නේ ඉන්නවා. සමහරලා. අඩු නම් වෙන්න පුළුවන්. ඒ ආසත්ත්ව භාවයෙන් එනවා. වෛරේනුත් එනවා, ලෝභේනුත් එනවා. දෙකෙන් එනවා. ඒක මානසික ශරීරයක් තියෙනවා මෙතන. මේ මානසික ශරීරයේ ශක්ති ස්වභාවයක් තියෙනවා. මේ ශක්ති ස්වභාවය විද්‍යුත් බලයක්. ඒ විද්‍යුත් බලය තමයි මේ ඇඟින් මේ පිට වෙන්නේ ධර්මය අපි හරියට ලබා දෙනකොට ඒ ශක්තිය තමයි මෙතනින් දුර වෙලා යන්නේ නිදහස් වෙලා යන්නේ ඒ දුරු වීමෙන් තමයි තමන්ට සැහැල්ලුව ලැබෙන්නේ එයා ඉන්නකම මෙතන එහාට මෙහාට දඟලමින් එයා බලපෑම් කරනවා අපි රැවටෙනවා මේ මම කියලා මේ මම කියලා හිතනවා ඒකයි ස්වභාවය. අර ඒක උපමා කළේ මෝරලක් මිරිඟුවට රැවටුන හා සමාන. එයා හිතනවා මේ ජලය කියලා. ඒ වගේම මිනිස්සු මේ මම කියලා හිතනවා. ඒක තමයි මිරිඟුව. මම කියන්නේ මිරිඟුව. ඇති දෙයක් නැහැ. නමුත් තියෙනවා. මොකද්ද? ප්‍රබල මානසික තණ්හාව. ඇතයි කියන ශක්ති ගුණය. ඒ ශක්ති ගුණේ අර පටිච්ච සමුප්පන්නව නිරන්තරයෙන්ම සැකසෙනවා. ලෝකෝත්තර ධර්මයේ අකාලික ධර්මයේ මෙතෙන්ට පමුණුවන්නේ නැති තාක් කල්. අකාලික ධර්මයේ පමුණුවනවත් එක්කම බැහැර වෙලා යනවා. ආලෝකයේ කියන උදා වෙන විට අන්ධකාරයේ පහව යන්නක් මින් ඒ ජීවිතේ අධ්‍යාත්මික ගැඹුරුසිත ආලෝකමත් වෙනවා. දැන් ඔය මොනතරම් එදිතරයි කියලා ලෝකයා හිතියත් එයයි මරණේ ඉක්ම වූ අය නෙමෙයි. ඒත් මේ ධර්මය අවබෝධ කරගන්න යම් කෙනෙක් වේද එයා මරණේ ඉක්ම වුණා. එයා තමයි ලෝකේ ඉන්න හොඳම චණ්ඩියා. ඇයි හේතුව මේ ලෝකේ හැමෝම මරණය කියන කාරණේ පලා යද්දී මෙයා මරණය කියන එක ඉක්මවන බලයක් තියෙනවා. චණ්ඩී කියන කට්ටිය මැරෙන්න බයයි. ඒක තියාගෙන ඉන්නේ එක එක දේ. ඒක තමයි වැඩේ. ඒ නිසා එයා හරි ප්‍රබල කෙනෙක්. එයා හරි ප්‍රබල කෙනෙක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නගම්පදේ. එයා අහිංසක කෙනෙක් නෙමෙයි. හරි ප්‍රබල ගැඹුරු දර්ශනයක් ගුණයක් තියෙනවා. හැබැයි හැකියාවක් තියෙන තව කෙනෙක්ව පාලනය කිරීමේ පුරුෂ ධම්මසාරති ගුණයක් එනවා. බුදුජානන් වහන්සේ තරහ නැති වුණාට ඒ ඥාතිකම නිසා පුත්‍රයාට ටිකක් හම් වෙනවා. පුරුෂ ධම්මසාරති. දැන් පුරුෂ ධම්මසාරති කියලා කියන්නේ ඉතින් මේ ඇත්තන්ට හරි මේ ධර්මය අවබෝධ කරනවා නම් ඒ පෙනුමින් ඒ තැනැත්තියක් වුවද පුරුෂයෙක් වුවදනේ ගිහි වේවා ප්‍රවිධි වේවා මේ ඒ පුරුෂ ධම්මසාරති ගුණය තමයි. අනිත් එක අපි මේ බාහිරෙන් පැවිද්ද දකින්න ක්‍රමයකට තියෙනවා. අධ්‍යාත්මිකව පැවිද්ද දකින්න ක්‍රමයකට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අර දහරු චීවර කෙනානේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මහාන උනේ නැහැ. මහාන වෙන ගාථා කිව්වෙත් නැහැ මේ පැවිද්දා. මේ භික්ෂුව සුලා ගන්න. බලන්න ඒ කාලේ හැටි යා මලා ඕක අනිත්‍යයි ඕක බල්ලන්ට කාපුව දෙන් කියලා දාලා ගියේ නෑ. යුතුකමහා ඒ කල යුතු ගෞරව සත්කාරය ඒ විදිහට විය යුතුයි කියන අදහසින් අර කුසලගෙන එන්න කිව්වා. කුසලගෙන අරගෙන ගිහිල්ලා මනා ගෞරවයෙන් යුක්තව ආදාහන කටයුතු කළා. එහෙම නැතුව අර කිසි දෙයක් හැම දෙයක් කෙරෙහිම ඍණාත්මකව දකින අවතක්ෂේරෝකින් දකින තත්ත්වය මේක නෑ. මේ තුල හොඳ පෞරුෂයක් ගොඩ නගා ගන්න ඕන. හොඳ චින්තනයක් තියෙන හොඳ දර්ශනයක් තියෙන සම්මුතිය සම්මුති විදියට දකිනවා පරමාර්ථය පරමාර්ථය විදියට දකිනවා. හරි ප්‍රබල දර්ශනයක් බවට පත් වෙනවා. ඉතින් පුළුවන් තරම් මේක තේරුම් ගන්න කරන් තියෙන ටික ධර්මයේ වැඩිපුර අහන්න. අහනකොට මොකද වෙන්නේ? අර ධර්මයේ තුලින් අරයා තුල ශක්තියින් ගොඩනගනවා. ඉබේට දැන් කෙනෙක් තනිව උත්සාහ කළොත් මම මේ ශක්තිය ගොඩනගා ගන්න ඕන කියලා එයාට නොදැනීම එයාගේ ශක්තියින් යන්නේ කොහටද? පුජ්‍යලත්වයට. ටිකක් වෙලා යනකොට පුජ්‍යලත්වයට ඇදී ගිහිල්ලා බලනකොට මේ වර්ධනය වෙන්නේ ලෝකෝත්තර ධර්මයේ නෙවෙයි දෘෂ්ටිය. ඒක වුණා. අපිටත් වුණා ඒක. පස්සේ බලනකොට මේ වැඩෙන්නේ නමුත් මම ධර්මයත් එක්කම නිතර නිතර ගැටෙමින් මේක දකිනකොට අහනකොට මෙන්න වේගින් ධර්මයට නැගෙනවා. මොකද හේතුව අර කල්යාණ මිත්‍රත්වයේ විසින් නිතරම දෘෂ්ටි සෝදනය සිද්ධ කරනවා. දෘෂ්ටි ශෝධනය පුජ්‍යලත්වයකට කරගන්න බෑ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ රහතන් වහන්සේ අසිරිමත් ලෙස ලෝකේ පළමුවෙන්ම සිදු කරගන්න අසිරිමත්ම මිනිස්ය හැටියට ඒක ඇති කරගත්තට ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රත්වයේ උදව්ව ගන්න ඕන නිතරම අහන්න ඕන. පුළුවන් තරම් අපි දේශනා ටික අහන වැඩ පිළිවෙලක් සාද ගන්න ඕන. සාකච්ඡා කරන වැඩ පිළිවෙලක් සාද ගන්න ඕන. ඒ වගේම තමයි ප්‍රබලව හරියට සිටීමේ හැකියාව තියෙන්න ඕන. කම්බි එක ඇවිදගෙන යන නිකම් බෑනේ. කම්බි මෙහෙම ඇවිදන් යන්නේ කියලා ඔන්න මැජික් කාර් එකක් ඇවිල්ලා පෙන්නනවා. ඉතින් ඔබත් හිතාගෙන කම්බි යන්නේ මෙහෙම අද්දක දෙපැත්ත දාගත්ත ඇවිදින්න ගියා. ඔබේ පුහුණුවක් ඕන. ඒක තියෙනවා බිම ඉඳලා ක්‍රමානුකූලව කම්බිය දක්වා උඩට යන පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවත් එක්ක ඔබ එකතු වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔබටත් ඒ කුසලතාවය ඇති වෙන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. ඔබත් හිතාගෙන ඉන්නවා නම් මට දරුවෝ ඉන්නවා, මට නෝනා ඉන්නවා, මට සල්ලි තියෙනවා, මට බලය තියෙනවා කියලා. ඔබ කවුද? මෝඩෙක්, බාලෙක්. වහාම තේරුම් ගන්න ඔබට කවුරුත් නැහැ. නෝනට කරන්න පුළුවන් කන ටික හදලා දෙන්න විතරයි. මාත්‍යර කරන්න පුළුවන් කන ටිකක් ගන්න දෙන්න, පොඩි ආරක්ෂාවක් දෙයි. දරුවන්ට කරන්න පුළුවන් ලෙඩ වුණාම ඕනම් බෙහෙත් ටිකක් දෙන්නේ. ඕනම් මලාම ගිහලා අර උදුනට හරි වලකට හරි දායි. සසර ඔබ අතිශයින් පෞද්ගලිකයි. මේ යාළුවෙක් කෙනෙක් නැහැ, මිත්‍රයෙක් කෙනෙක් නැහැ, කවුරුත් ඉන්නේ නැහැ. ඈ එනිසා ඒ දේ ඉෂ්ට කරගන්න ඕන. හිතන්නම එපා. ඒ මොඩ ක්‍රමයට හිතන්නම එපා. මට නෑ, මම විතරයි මගේ අධ්‍යාත්මික ලෝකේ. ඒ වගේම කිසි දෙයකට ආසත් වෙ ඉඳලා ගල්පරියද වෙන්න බෑ. අවසානයේ මාමයිට් කුප්පියට තමයි යන්න සිද්ධ වෙන්නේ. ඒ තියෙන ගුණා ශරීර හැදෙනු, භූත ශරීර හැදෙනු, ඒ විඥාන ශරීරය එහෙම හැදෙනු. ආත්ම දෘෂ්ටික බලවේගය. සද්ධර්මයෙන් ඇති කරවන බලවේගය, සද්ධර්මය අවබෝධ කරගෙන ගත්ත කෙනෙක්ගේ පුණ්‍ය මහිමය බුදු කෙනෙකුට සියක් වසක් උපස්ථාන කළාට වඩා වැඩි. මතක තියාගන්න. එතකොට ඔබට සද්ධර්මය දකින්න පුළුවන් නම් ඔබ මෙලවදීම ලෞතර බුදු කෙනෙකුට සියක් වසක් උපස්ථාන කළ කෙනෙක් වගේ වෙනවා. මොකද කරන්න තියෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය කියලා සුවිශේෂී කාරණයක් තියෙනවා. මේව ගලපන්න ඕන. මා ධර්මයේ තුල මේ ඉන්නවද? මේ ධර්මයට අනුව මනසක් හැසිරෙනවද? යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. මම ධර්මයට පෙරලෙන්න ඕන. දැන් මම ඉන්නේ දැන් පුජ්‍යලයක ස්ත්‍රියක් කෙනෙක් හැටියටනේ. එයා පෙරලෙන්න ඕන අකාලිකත්වයට, ධර්මයට අනුව නිතර මේ කෝණයට, ඒ දෘෂ්ටියට, සම්මා දිට්ඨියට, සම්මා සංකප්ප, සම්මා වාචයට පෙරලෙන්න ඕන. ඒක පෙරලෙන්න නිතර නිතර නානා ආකාරයෙන් පැහැදිලි කරන ක්‍රමවේදයන් තමන්ට උපකාරක වෙනවා. ඒ උපකාරයන් තමයි ලබා ගන්න. එතකොට එතෙන්ටපත් වෙන. දැන් අපි වුණත් මහාන වෙන්න ආවේ අතිශයින්ම මේ ඔළුවේ නිකන් මොකද්ද විසඳ ගන්න පැටලුවා. මේ පිටින් මොකක්වත් ගැටලුවක් නැහැ. නමුත් තේරෙනවා මොකද්ද මේ අතරමං වීමක් තියෙනවා වගේ කියලා තේරෙන. ඒක සසර පුරුද්ද මොකක් හරි. මේ නිරායාසයේ ජීවත් වීම කියන එක මම කුඩා කාලේම හඳුනගෙන තිබුණා. නිරායාසයේ ජීවත් වෙන්න නැත්තම් කොච්චර සපයිද කියලා. අපි හැමතිස්සෙම යමක් දරාගෙන ඉන්නවා වගේ කියලා තේරුණා. ඉතින් ඇත්ත වශයෙන්ම නිරායාසයේ ජීවිතය ආරම්භ කළාට පස්සේ තමයි ජීවත් වෙනවා කියන කාරණේ හොඳින්ම ප්‍රකට වෙන්න පටන් ගත්තේ. එතන ඉඳලා ජීවිතේ තියෙනවා. කියන්නේ සැහැල්ලුයි. මොකනවා දෙයක්වත් දරාගෙන නැහැ. තමම්ව දරාගෙන නැහැ. උපතහරීමකින් සිටිනවා. يعني හිතාමතා කරුණු දක්වා නෙමෙයි. ඒක ඉබේම නෙළුම්පතේ ජලය නරඳන්නාත්මෙන් අපිට අපහසුවක් නැතුව පවතින මානසිකත්වයක්. ඒක මේ හිතාමතා කරුණු දක්වා මේවා කැඩෙනවා, මේවා කුණු වෙනවා, මේවා මැරෙනවා කියක හිත හිතා අයින් කරන ස්වභාවයක් නෑ. ඒක ස්වභාවික දෙයක් නිසා එයාට මොළේට මනසට කිසිම මහන්සියක් නෑ. ඒක හරිම සාන්තයි, ඒක හරිම ප්‍රණීතයි. ඒ තුල ඉන්නවා. නිරෝධ සංඥාවෙන් දකිනවා. එයාට සාමාන්‍ය සංඥාවකින් දකින්නත් පුළුවන්, නිරෝධ සංඥාවෙන් දකින්න පුළුවන්. ඉතින් නිරෝධ සංඥාව තුළ ජීවත් වෙනකොට සපයි. ගුණයි. දැන් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ධර්මය කියනකොටත් උන්වහන්සේලාට ඒ කෙනාට ඒ තනත්තියට හරිම සුවදායයි. ධර්මය හරියට අහනකොටත් ඒක හරිම සුවදායකයි. නමුත් ඉඳලා හිටලා යහට ඉන්නෝ ධර්මය ලුණු දැම්මා වගේ තුවාලට දුවනවා. ඇයි? මනස අභ්‍යන්තරේ හරි දරුණු, හරි දුෂ්ටයි. සමහර අය ඉන්න පිටින් හරීම හිමිජෝගී ඉන්නවා, ඇතුලෙන් බරපතල දුෂ්ටකම් තියෙන පාපතර ස්වභාවයන් තියෙන. සමහර අය පිටින් හරීම ධර්ණුයි සරයි කටසරයි කටරාපික කියන බයිනු. නමුත් ඇතුලට යනකොට හරීම ශාන්ත හොඳ මිනිස්සෙක් කැට ඉන්නවා. ඒක තමයි හරි වැදගත්. සමහර අය පිටුණු සරයි ඇතුළුණු සරයි. සමහර අය පිටුණුත් හොඳයි ඇතුළුණුත් ඕම් සාන්ත අයින්නෝ. ඉතින් තමන් කවුද ඒ අතර? ඈ? ඈ? පිටින් hinaගෙන ඇතුළෙන් වරවන කෙනෙක්ද? ඇතුළෙන් hina වෙලා පිටින් වරවගෙන ඉන්න කෙනෙක්ද? ඈ? අතිශයින්ම වැදගත්. ජීවිතේ ධර්මය ධම්මං විනානත්ති සුඛා අනත්තා. ධර්මය ඇර ඔබට සැපය නැත. පිහිට නැත. අනිවාර්යෙන් වීසා ඉවර වෙන ඩේට් එක හොඳට මතක තියාගෙන ඉක්මන් වෙන්න ඕන. උපරිමේ දාන්නකෝ. උපරිමේ දැම්මුත් ඔබට කියන්න පුළුවන් තව අවුරුදු කීයද? Tamante හිතෙන උපරිමේ දාන්න. නෑ එහෙම දාන්න බෑ. උපරිමෙන් දාන්න ඕන. ඈ උපරිමේ දාන්න ඕන. උපරිමේ දැම්මම අවුරුදු 150ක් දාන්න පුළුවන්ද? බෑනේ. ඈ දැන් 80ක් 100ක් වගේ අපි දාමුකු 100ක කියලා. එතකොට 2100 කැලෙන්ඩරේ අපි කවුරුත් දකින්නේ නෑ වැඩි ඉවරයි. එතකොට 2100 දී මේ ඉඩකඩන් මේ දේපල මේ වස්තුව මේ නෝන මහත්තයා මේ මහත්තයා මේ දරුවෝ අපි නිමිනු. එච්චරයි කතාව. තමන්ගේ ජීවිතය පිළිබඳව එවැනි ආවර්ජනයක් කරගන්න පුළුවන් නම් ඉක්මනින් මෙයා තුළ බලයක් හටගන්න ඕනේ. මම අධ්‍යාත්මය තමන් තේරුම් කරගන්න ඕන. මම කවුද කියන පරීක්ෂණය කරන්න පටන් ගන්නවා. මම කවුද? දැනටනම් විල්සන්, දැනටනම් කලෝරිස්, දැනටනම් ඩිංගිරි බණ්ඩා. ඈ අර බලන් ලස්සන කේමන ධම්මචක්ක පවත්වන සූත්‍රයේ තියෙනවනේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ කියන නාමේ අහෝසු වුණා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ. දැන් ඔබටත් නමත් ඇතිනේ ඩිංගිරි මැණිකේ අඤ්ඤා ඩිංගිරි කියලාට පත් වෙන්නේ. ආව ඩිංගිරි මැණිකේ නෙමෙයි. කවුද? කවුරුන් නෙමෙයි. කවුරුවත්ම නෙමෙයි. කිසිවෙක් නෙමෙයි. ඒ දර්ශනය, ඒ ගුණය, ඒ චින්තනය මොනතරම් වටිනවද? මේ කිසිවෙක් වුණාම තියෙන කරදරේ. කිසිවෙක් වුණාම තියෙන පුදුම කරදරයක් තියෙන. ඒ කෙනෙක් නේ. හරි බලයි ජීවිතේ. කිසිවෙක් නොවුනහම එතන පුදුමාකාර ශාන්ත බවක් තියෙනවා. නිවන අවේදිතයි, නිවන් මඟ අවේදිතයි. එහෙනම් කොහොමද ඒක මේ සතුටක් වෙන්නේ කියලා සරියුත් හාමුදුරගෙන් අහනවා. සරියුත් හාමුදුරුව කියනවා, දේශනා කරනවා, අවේදිත නිසාමයි නිවන සැප වෙන්නේ. මානසික වින්දනයක් නෙමෙයි මේක. මනසට දැනෙන දෙයක් නෙමෙයි. මානසික වින්දන ස්වභාව නැති නිසාමයි. වින්දනයන්ට නොයැලෙන නිසාමයි. වින්දනයන් කෙරෙහි නොගැටෙන නිසාමයි. කෙනෙක් වෛර කරන්නේ වින්දනයක් මත. වෛරීය වින්දනයක් තියෙනවා. ඒ වගේම හොඳ කරන්නේ වින්දනයක් මත. හොඳ තුලක් වින්දනයක් තියෙනවා. තේරෙනවනේ? ආදරය කරන්නේ වින්දනයක් මත, වෛර කරන්නේ වින්දනයක් මත. ආදරය කරපු අයටම වෛර කරනවා. වෛර කරපු අයටම ආය ආදරය කරන මේ දෙකම මානසික වින්දනයක්. පැහැදිලිද? මේ ලෝකෙ මහ පුදුමයිනේ. මේ ලෝකෙ කොල්ලෝ ටික ආදරය කරන්නේ ලස්සන කෙල්ලොන්ට විතරයි. ඒක පුදුම ප්‍රශ්නේ. ඊට පස්සේ කෙල්ලොත් ලස්සන කොල්ලන්ට විතරයි. අර කැඩකොලෝ ටික ඉන්නව ගෙදරට එලා. ඇයි ඒ? අර ඒ ඇත්තන්ගේ අර ඉන්ද්‍රයන් හරහා ඇතිවෙන කිති කැවීමනේ. ඒකට තමයි ඔය ආදරේ කියන නම දාලා තියෙන්නේ. ඈ ආදරේ නෙමෙයි උගල දානනේ කෑදරේ කියලා. ඒ කෑදරෙන් බිඳිලා තමයි ආදරේ කියලා වැටෙන්නේ. මොකද ඇති වෙන්නේ? අර ඉන්ද්‍රයන් තුල යාගේ අධ්‍යාත්මය තුල ඇතිවෙන කිතිය. තමන්ට පාලනය කරගන්න බැරි විදිහට ඇලෙනවා. ඉතින් එහෙම මේ කෝටි ගණන් ලක්ෂ ගණන් ඇලෙන ওই ප්‍රසිද්ධ නළු නිළියන්ට කට්ටිය හිත ඒ විදිහට ඇලිය ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ලස්සන මාල වලලු වලට වටිනා කියන නේ දියමන්ති මාලයකට එහෙම දැක්කම කී දෙනෙක් ඕනේ ඇලීම බැඳීම කට ගන්නවද ඒක ලබා ගන්න. ඒ ඉන්ද්‍රිය ප්‍රසාදනීය ගුණය මොලේට ලබා දෙන වටිනාකම. දැන් අපිට ඩොලර් 100ක් එහෙම කෙනෙක් දුන්නොත් ඩොලර් 1000ක් දුන්නොත් එහෙම මේ ඩොලර් එක ගැන දන්න කෙනෙක් ඔක බොහොම හොඳට පරිස්සමෙන් අරන් තියෙනවා. හැබැයි ඔය ඇමසන් වනාන්තරයට ගිහිල්ලා ඒ වනාන්තරයේ ඉන්න කෙනෙකුට ඩොලර් 1000ම මිටියක් දෙනවා. ඒවන්සේ මොකද කරන්නේ? ඔක ගින්දරපත්තු කරන්නේ ෂුවර් එකට ගන්න. ඈ? ගින්දරපත්තු කරන්නේ ෂුවර් එකටම ගන්නවා. ඇයි ඒක? එයා ඔක මොකද්ද කියලා දන්නේ නෑ. ඒක මොකද තියෙන්නේ? සංඥා පද්ධතිය තුල තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම පෝසත් වෙන්නේ, මම බුදුප්පත් වෙන්නේ සංඥා පද්ධතිය තුල. ඕනම කෙනෙක් වෙලාවක පෝසත් වෙනවා, වෙලාවක දුප්පත් වෙනවා. නේද? අපිට ඕනතරම් මේ සමාජෙ නිතරම අපිට වඩා දුප්පත් අය අපිට හම්බ වෙනවා, අපිට වඩා පෝසත් අය අපිට හම්බ වෙනවා. ඒ නිසා තමයි ජය පරාජය ඉක්මවල ජීවත් වෙන්න ඕනේ. එතකොට එයා කිසි වෙලාවක දුප්පත් වෙන්නේ නැත්නම් පෝසත් වෙන්නේ නැහැ. ජය පරාජයෙන් තොර ජීවත් වෙනවා. කෙනා වුණාම තමයි ප්‍රශ්නේ. කෙනෙක් වුණාම අඳින ඇඳුම ගැන පුදුම විදියට හිතන්න වෙනවා. කන බොන එක ගැන හිතන්න වෙනවා. යන්නේ යාන වාහනේ ගැන හිතන්න වෙනවා. හරි ප්‍රශ්නය. කෙනා වුණා. කෙනා නොවුනහම ඒක තියෙනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. නැත්තම් ඒත් එහෙමයි. ඉතින් මම කියන්නේ ඒකයි. මට තියෙන කාලෙත් මෙහෙමයි, නැති කාලෙත් එහෙමයි. කවදත් එහෙමයි. ඒ කිසි වෙනසක් නැහැ. ඒක භෞතික දේ භෞතික දෙයක් හැටියටම ක්‍රියාත්මක වෙනවා ඇරෙන්නේ. වෙන යථාර්ථයක් කියන්නේ. දැන් අපි මොකද්ද කරන්න ඕන? ගොඩක් අය අහන දෙයක් තමයි. මේ කර කර ඉන්න දේවල් ටික වැඩි අපිට. අපි ක්‍රියාව ඉක්මවන්න ඕන, නතර වෙන්න ඕන. ඔබ නතර වෙන්න. මම නතර වෙලයි සිටින්නේ. ඔබ නතර වෙන්න. දැන් අඟුලි මාල ඇඟිලි කපන්න ගියා. ඕගොල්ලෝ කොහොමද මොනව කපන්නද දුවන්නේ? කඩුවක් තමයි උරුම. ගාන කපන්න. හේ යාට දුවන්නේ, මෙයාට දුවන්නේ, මොන මොන හරි කරන්නේ නේ. කඩුව අමාරුවෙන් දුවනවා වගේ තමයි. පාට බහලා බලන්න පොඩ්ඩක්. ටික නගරයක් දිහා බලන්න. අඟුලි මාල්ල දුවනවා වගේ තමයි. ඉරි කපාගෙන මේක කරගෙන පෙරලගෙන හුන් ගහගෙන හිමින් ගමනකුත් නැහැ, කරන වැඩකුත් නැහැ. ඒ වගේ හරි කළමනේ. ඔක්කොම අඟුලි මාල්ල වෙලා. ඔව් ඒකනේ. ඒකනේ. ඒක විවිධ සාධක ඇති වෙන. හැබැයි මේ සාධක හමුවේ ඊට වඩා බරක් දෙන්න ඕන. වැඩිම බරපතල තමයි ඇදිලා යන්නේ. දැන් මම මේ ධර්මයේ කොච්චර පිපාසද කියලා නම් එක අවස්ථාවක මම ධර්මයේ අහන්න ගියා. ධර්මයේ අහන්න ගිහපු අවස්ථාවේදී භික්ෂුන් වහන්සේගෙන් මම ඇහුවා මේ මට සාකච්ඡා කරන්න ඕන කියලා. මේක වෙලාව කියන්න කිව්වා. වෙලාව කියන්න කිව්වහම මම එවෙලෙම අහු ප්‍රශ්නේ මොකද ඊළඟට? මම අහුවේ මම දැන් එන්නද කියලා. මේ පන්සලට කියලාත් නෙමෙයි වැඩි එතෙන්ට. ඔයා යන් දැන් යන් කිව්වා. මම නැගගාර බස්සේ ගියම ඒකව තවදරුවෙක් ඇහුවා. ආයත් එයන් කිව්වා එකම ගියා. ඇයි? ඒ තරම් වැදගත්. මට වෙන කවුරුත් වැදගත් නැහැ. පන්දලෙන් ආවට පස්සේ සමහරවිට එළවයිද දැන්නේ නැහැ පන්දලේ. නොකිය ගියේ කියලා. කරන්නේ නැහැ මට. මට ඒකට වඩා අපිට සද්ධර්මයේ හරියට ගොනු කරගන්නට අවකාශයක් නොලබදෙනවනේ අපි හොරෙන් ගියා. හොරෙන් ගිහිල්ලා ඇව්වා. ඒ ගොඩක් නෝල්ල නිවන් මාගේ උතෝරගත්ත හොරෙන් ගිහිල්ලා සමහරවිට වතුරට හොරෙන් ගිහිල්ලා දැකලා ඈ ඉතින් අන්න ඒගොල්ලන්ට හිතෙනවා කමන්නේ ඒ සමහරවිට ගහයි ඒක නැත්තම් බණි මාව අතහැරලා තමයි මම කමන්නේ ඒත් මම ධර්මීය කරා මම මේක හොයාගෙන යනවා කියලා දැඩි කැපවීමක් කරනවා. ඒකට කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. ඒක ඇතුලෙන් එන්නේ ඒක ජීවිතේ දුක්ඛ සත්‍ය දැකපු කෙනෙකුට හරි ප්‍රබල විදියට එනවා. මේ පුංචි දරුවෙකුට මේ දකින්න හරි ලේසි මේ පුඩා දරුවන්ට. මොකද හේතුව ඒගොල්ලෝ අර කියන විදියෙන්ම ටක් ගාලා බලනවා. අර තමන් ගාව තියෙන මනක්කල්පිත ලෝකය නිවැරදි කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ දරුවට කිව්වහම පුතේ මෙන්න මෙහෙම බලන්න කියලා කිව්වහම ඒ දෙහා බලන ඒ බලනකොටම ජීවිතේ වෙනස් වෙනවා. මොකන්ද අපි බලන්න ඕන මේ ඇති නැති ස්වභාවයෙන් එහා රූපී අරූපී ස්වභාවේ එහා ආත්මයක් ඇත නැත කියන ස්වභාවයෙන් එහා රාත්‍රිය හා දහවල එහා ඒ නිර්වාණ සූත්‍රයේදී අපි පැහැදිලි කරනවා නගති පැමිණීම න චුති චුත වීමක් නැ අපතිට්ඨං පිහිටීමක් නැහැ. අනාවරණ මේක ආවරණය වෙච්ච එකක් නැහැ. තම වටින දෙයක්. හැබැයි මේක ඉන්ද්‍රියන් වලට ගේන්න නම් බෑ. දැන් මම මේක තේරුම් ගත්තත් මේක ඉන්ද්‍රියන් වලට ගෙනල්ලා පෙන්නන්න බෑ. මේක සාවධානව අහන කෙනෙකුට කියනවා විසම මේක තර්කයෙන් ඔප්පු කරන්නත් බෑ. ඔප්පු කරන්න අවශ්‍යත් නැහැ. ඇයි? තමන් වෛද්‍යවරයෙක් නම් මේ අසනීපයක් නැති කෙනෙකුට මොකටද බෙහෙත් දෙන්නේ? ඔයගේ නම් ඔහේ ගන්න හොඳ නැහැ නෝ දොස් කියන්නේ කියලා පාඩු ඉන්නවා. ඈ? ඒක තමයි ස්වභාවය. ආගිසි දෙයක් නෑ. අත්ත දීපා විහෙරත තමන්ට පහනක් කළා තමන් වාසය කිරීමේ වගකීම තවන්න තියෙනවා. මොකද අර මෝඩ චින්තනින් ඉවත් වෙන්න පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලු විහඤ්ඤති අර කරුණු දෙකක් ගලපල කිව්වේ අනිත් කරුණු ඔක්කොම ඒකට සම්බන්ධ කරලා දකින්න ඕන. ඒ නිසා අඥාන කෙනෙක් විදිහට හිතන්නතෝ තමන්ට තමන්වත් නැති වෙන දවසක් ඇති වෙනවා. මේ පංචස්කන්ධයත් තමන්ගේ තියෙන මුදල් හදල්වත් වස්තු සම්භාරයවත් පිට නොවන තත්ත්වය. ඒ දාට තමන්ට තියෙන තමන්ගේ ධර්මය පමණයි තියෙන්නේ. මේ යන දවසට තමන්ට තමන්ගේ මනුෂ්‍ය ලෝකත්වයේ තුල මම අධ්‍යාත්මික දියුණුවක් ලැබුවා, භෞතික දියුණුවක් ලැබුවා කියලා හිතර දැනෙනකොට මොන තරම් සතුටක්ද? ඒ වගේ අයට ටටා බායි කියලා යන්න පුළුවන්. හිත හදාගෙන කරන්න තියෙන කාර්යයක් කරලා බොහොම සතුටින් නික්මිලා යන්න පුළුවන්. මෙතන අන්තරික්ක සමාධිය අනන්තරීය සමාධිය නෙමේ අන්තරික්ක සමාධිය කියලා මේකට කියනවා. අන්තරික්ක සමාධිය කියලා කියන්නේ මෙහෙමයි. මේකේ අතරක් නැහැ. සීමාවක් නැහැ. අකාලික සමාධිය කියලා එකට කියන්න පුළුවන්. දැන් අනිත් සමාධිවල සීමාවක් තියෙනවා. ඒක ගොඩ නැගෙන සීමාවක් තියෙනවා, පවත්තන සීමාවක් තියෙනවා. ඒ වගේම සීමාවක එළඹගෙන තමයි මේ සමාධිය වඩන්නේ. දැන් ආලෝකයක හරි ආස්වාස ප්‍රාස්වාසයේ හරි සංඥාවක. එතකොට මේ සීමාවේ එළඹ ගැනීමක් නේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වු ලෝකෝත්තර සමාධිය ඕ සීමාවක් නෑ විශ්වය වගේ. ඒකට හේතු අසංකාරික සමාධියක් ඒක. අතර ග්‍රහණය කිරීම උපාදානය නැති බැවින් එය අන්තරික සමාධිය කියලා කියනවා. ඒක හරිම ශාන්තයි. ඒක හරි ෂෝක්. ඒක දරාගෙන ඉන්න දෙයක් නෙමෙයි. අනිත් සමාධි වගේ උසුලගෙන දරාගෙන වඩන්න උවමනා කරන දෙයක් නෙමෙයි. નિરાයාසය ඇති වූ තැන පහළ වෙන එකක්. ඒක ඒ සමාධිය ඇත්තෙම ලැබෙන්නේ ආර්ය ශ්‍රාවකයාට විතරයි. ආරිය ශ්‍රාවකත්වයේ අවබෝධය වුණාට පස්සේ තමයි එයාට ඒ සමාධි සෝය අඳුන ගන්න පටන් ගන්න. එයාට තමයි එතනින්ද මේ සමාධිය වඩන්න හැකියාව තියෙන්නේ. මොකද සමාධිය අඳුනගත්තේ නැති කෙනෙකුට සමාධිය වඩන්න බෑනේ. හරි රතයක් ගත්තේ නැති කෙනෙකුට ඒ රතේ පාවිච්චි කරන්න බෑ වගේ. ඉතින් මේ රතේ අපි ලබා ගන්න ඕනේ. ඒ වගේ සමාධිය ලබා ගන්න ඕනේ. මේ මෙහෙම කියනකොට ඔක්කොම නිවන කියවිලා ඉවරයි. සබ්බේ සංඛාර අනිච්ච යදාපඤ්ඤාය පස්සති අතනිම්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉවරයි. සම්පූර්ණ නිවන කියලා ඉවරයි. ඒ ධම්මපදේ හැම ගාතකින්ම මුළු නිවනම කියවිලා ඉවරයි. ඒකනේ හරි යටින් සඳහන් කරලා තියෙන්නේ මේකෙන් සෝහන් වුණා, සකුදාගාමී වුණා, අනාගාමී වුණා. නමුත් අපි ඔක්කොම කිව්වත් නේ එහෙම වෙන්නේ. ඔක්කොම කිව්වත් එහෙම වෙන්නේ. ඈ දැන් අපි ඔය වාහනයක් කෑලි කෑලි වලට බලමු. දලවල ඒවා ඔය පාර්ට්ස් කඩේක ඉල්ලලා තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා කියනවාද මේක කාර් එක, මේක වෑන් එක, මේක බස් එක කියලා? කියන්නේ නැහැ. මේක ගලවල බලපු කෙනාට තමයි මේකේ කෙක්කෙනෙක් නැහැ කියලා දර්ශනය වෙන්නේ. එතකොට එයා සත්පුජ්‍යලාත්ම දෘෂ්ටියම දෝපු කෙනෙක්. ඒක තමයි යථාර්ථය, ඒක තමයි ඇත්ත. නමුත් මේ දේවල් ටික අමුණගත්ත කෙනාට ශක්තියක් හැදෙනවා, පුජ්‍යල ශක්තිය. එතකොට මේකේ පුජ්‍යල ශක්තියක් තියෙනවා අවිද්‍යාව මත පදනම් වෙච්ච. විද්‍යාව පහළ කරගත්ත ගමන් පුජ්‍යල ශක්තිය නැති වෙනවා. නමුත් මෙතන පුජ්‍යලයක් හැටියට ඉන්නවා, ශක්තියකුත් තියෙනවා, පෙරේතේ භූතේකුත් වෙනවා, අපායෙත් උපදිනවා, දිව්‍ය ලෝකෙත් උපදිනවා. කවුද? අවිද්‍යාවේ. අවිද්‍යාව ඇති තැන ඒ ශක්තිය ගොනු වෙනවා. අවිද්‍යාව ඇති තැන ඒ අවිද්‍යා අන්ධකාරය තුළ සත්පුජ්‍යලාත්ම ගුණය තියෙන. නැත්නම් ඉතින් සතිපුජ්‍යලයක් නැත්නම් මෙතන ඉන්න ඔක්කොටම අඬ ගහලා මේ සතිපුජ්‍යලයක් නෑ හොඳේ ගෙදර ගිහිල්ලා පාඩුවේ ඉන්න. එහෙම කියන්න පුළුවන් නේ. දැන් සතාම පුජ්‍යලයක් ඉන්නවා, ඒක එලවන්න තමයි මේ 18 තොල් නටන්නේ. 18 වන්නමම දාලා තොල් නටන්නේ. ඒකට මොකටද මේ සතා පුජ්‍යලා ඉන්නෝ? මෙයා එළියට දාන. ඒ දෙලියට දහනකන් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මීයක් ඇතුලේ ඉන්නකොට අපිට කුස්සිය දැනගන්න පුළුවන් තැනින් තැන එකේකව කන. ඉතින් මීයක් එතන ඇතුලේ ඉද්දී හානියක් වෙනකොට එයා දන්නවා මේක ඇතුලේ දැන් මීයක් ඉන්නවා කියලා. හැබැයි ඉන්නකම් මීයක් ඉන්නවා. හැබැයි එළියට දැම්මට පස්සේ ඊට පස්සේ කියන්නේ මීයක් නෑ. මීයක් නැති කුස්සිය. කිචන් එක. මේක හොයාගන්න අමාරු නේ. කරපොත් එක්ක නැති මීයක්. ඉතින් ඒ නිසා ඒ වගේ එයා මෙතන ඉන්නකම් ඉන්නවා. එළියට දැම්මාම නෑ. දැන් මෙතන පිරිසක් ඉන්නකන් ඉන්නවා, ගියාම කවුරුත් නෑ. පාළු ගෙදර. ඉතින් කෙනෙක් කිව්වොත් එහෙම ඒක පාළු ගයක් කියලා, පාළු ගෙදර, පාළු කවුරුත් නෑ කියලා කිව්වොත් එහෙම ඒක වැරදි. ඉන්නකොට ඉන්නවා, නැති වුණාම නෑ. ඒකයි. දැන් කම්බි තියෙනවා, විදුලිය එන වෙලාවට ඒක විදුලිය තියෙනවා, විදුලිය නැති වෙලාවට විදුලිය නෑ ඒකේ. නමුත් කම්බිය තියෙනවා. ඒක ශක්ති ජහරය, ශක්ති ස්වභාවය. ඒ ශක්ති ස්වභාවය මෙතනින් හොදවා හරින්න ඕන. එතකොට මෙතන සත්‍ය පුජ්‍යලේ කියලා ගන්න එක ගන්න එපා. ඒක නැති විදිහට මේක වඩන්න, ඒක දකින්න උත්සාහ කරන්න, ඒක ප්‍රකට කරන්න උත්සාහ කරන්න. පුජ්‍යලත්වයට පිවිසෙන්නේ නැතුව පුජ්‍යලත්වයෙන් තොර වෙන්න නිතරම ක්‍රියා කරන්න ඕන, උත්සාහ කරන්න. ඒ තුළ ඔබට පුජ්‍යලත්වේ නැති කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබ වේදනාවට බැස ගන්න ඕන, රූප වලට බැස ගන්න ඕන, සංඥා සංකාර විඥාන වලට බැස ගැනීමෙන් පුජ්‍යලත්වය ඝන වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයෙන් බැහැර වීමෙන් පුජ්‍යලත්වය දුර්වල වෙනවා, ලිහිල් වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයෙන් එකකට අපි බර වෙන හැම මොහොතකම දෘෂ්ටිගත වෙනවා, සංකල්පගත වෙනවා, පුජ්‍යලගත වෙනවා. එතන පුජ්‍යලත්වය හැදෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි එකට අපේ සම්මාදිටිය පත් වෙන වෙලාවද? නෑ නෑ, මිත්‍යා දෘෂ්ටි සම්මාදිටිය එකව තැන තියන්නේ. ඔව්. එක තැන තියෙන්නේ. සසරක් තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒක නිදහස් වෙන්න කියන බණවිඩයක් කියන්නේ. ඒ නැති දෙයක් දැන් අපි හිතමුකෝ, මම ඒකයි කියන්නේ, මේ ඉඩම මගේ ඉඩමයි කියලා හිතාගෙනම ඉපදිලා කලක් ජීවත් වෙලා මැරිලා ගිය මිනිස් සංඛ්‍යාව කෝටි ගියක්ද? සමස්ත මේ රටේ ඉන්න ජනගහණයට වඩා වැඩි කොටසක් මෙතන මිය ගියා මේ ඉඩම මගේ කියලාම හිතාගෙන. තව කෝටි කීයක් මේ ඉඩම මගේ කියලා හිතාගෙන ඉඳලා මිය යනවද? ඒ එකක්වත් මගේ වුණාද? නමුත් මමත්වයක් මගේ කියන ගුණයක් ශක්තියක් තිබුණ නැද්ද? කැටිපොළු අරගෙන ගහගත්තේ නැද්ද? ඇන කොටා ගත්තේ නැද්ද? එතකොට ඇත්තටම මේ ඉඩම පුජ්‍යලයකද? අහුවාම අපිට කියන්න දෙන්නේ නැහැ. පුජ්‍යලයකට ඇයිද නැහැ. නමුත් ඒක පුජ්‍යල ශක්තියක් හැදුවාම තියෙනවනේ. ඒකට නෙක්කත්ත බලාගෙන ගහ කොටා ගන්න. දැන් පැහැදිලිද ඒ කාරණේ? ඈ? අපි ගින්දර ගැන යංගිසි අත්දැකීමක් ලැබලා තියෙනවා. ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. දැන් කෝටියක් එකතු වෙලා ගින්දර එහෙම නෙමෙයි මෙහෙමයි කියලා වෙන ආකල්පයක් ඇති කළත් ඇත්තෙන්ම අපි තුල ඒක වෙනස් වෙන්නේ නැහැ ගින්දර. ඉතින් මේ වැඩ කරන වෙලාවට කියලා ගින්දර ගැන වෙනසක් ඇති වෙනවද? තමන්ට තියෙන ප්‍රත්‍යක්ෂතාවය වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ඒක තහවුරුව නිරන්තරයෙන්ම පවතිනවා. ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු කල්‍යාණ මිත්‍රයතුරු සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාරය පුළුවන් තරම් ඉක්මනින් ඉක්මනින් යෙදিলা මේ කලක් අහනෝ ආයි නාසය ඉන්නෝ එහෙම කරන්න එපා. එක දිගට යෙදෙන්න ධර්මයකට ධර්ම ශක්තියන එකතුල වැඩිලා ඒ ප්‍රඥා මහිමින් හැකියාව ලැබෙනවා. මෙතන මමංකාරය පළවා හරින්නම එක දැනෙනවා. මේ මුළු ශරීරයෙන්ම මේ මේ මේ පලා යන ස්වභාවය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා නොවෙනස් වෙන විදිහට. ඒක තමන්ගේ ඥානණය තුළ මනස තුළ ඒ ආත්මීය සංකල්පේ ජීවත් වෙන්නේ නැහැ කියන එක එයාට කොච්චර හොයලා බැලුවත් හොයාගන්න බෑ. මම පුජ්‍යලෙක් හොයාගන්න බැරි තත්ත්වයට එනවා. එහෙම නැතුව අපි මේ කියන්නේ නැහැ මේ වේවුලලෑමක් එහෙම නැත්තම් මෙහෙම ශරීරයේ යම්කිසි චලනයක් මාර්ගඵලයක් කියලා. එහෙම දේවල් වෙන වෙන සමාධි භාවනා වන්නලත් එහෙම නෙමෙයි. යාට පුජ්‍යල කෝණේ පුජ්‍යල දර්ශනේ කියන එක නැති වෙනවා. කරන්නේ ක්‍රියාවලියක් නැහැනේ. ක්‍රියාවලියක් මොළ. කරනවානේ හැම වෙලාවෙම ක්‍රියාවක් එතන. එතන නෑ. ඒ මානසික ක්‍රියාවලිය ඉක්මවල. නමුත් කායික ක්‍රියාවක් තිබ්බට මානසික ක්‍රියාවලිය ඉක්මවල ඉන්නේ. මානසික ක්‍රියාවලිය තුල පුජ්‍යලත්ව ඇලිමන්න. කියන්නේ රජකමෙන් අස්සෙලා මහින්ද රාජපක්ෂයන් රාජ්‍ය තන්ත්‍රය වෙන කෙනෙකුට බාර දීලා රජකමෙන් අස්සෙලා බනහන්න මෙහෙ ආවොත් මං කියන රජකමට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඔබාමා ඇමරිකාන ජනාධිපතිකමෙන් අස්සලා මෙහි ආවොත් බනහන්න මම කියනවා ඔබට ඇමරිකාන ජනාධිපතිකමට වඩා මේක වටිනවා කියලා. මොකද ඔබට ඕකේ රැකවරණයේ දීනේ තව අවුරුදු 4-5 කොහෙද තියෙන්නේ. ඒකෙන් පස්සේ ඉවරයි. මේක හිමුනේ සසරටම රක්ෂණය. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ළඟපාත තියෙන කට්ටියට මේක අගේ නැති වෙනවනේ. නේද? ඒ එහෙම දින එහෙම ප්‍රශ්නයක් තියෙන ළඟපාත තියෙනකොට ඒක අගයක් මේ එකක් තියෙනවා. නමුත් ඒව මකා ගන්නවට දැන් ඔන්න දැන් ඔය මගේ මවට බණ කියන්න ගියා මම. මගේ මවට බණ කියන්න ගියාම මේ ප්‍රශ්නයක් කියන මොකද එයා එතුමි නගිනවා මාතෘ මාන්නේ කියන එක. මෙයා කොහෙද මට වඩා දන්නේ? මෙයාගේ කණෙන් ඇදලා ටොකු වෙනලා හැදුවේ මමනේ කියන ඇතුලින් එනවා. ඇවිල්ලා අවසාන හරියෙදි නිකන් හරි වුණත් වැරදි වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. යා ප්‍රතික්ෂේප කරනවා. ඒ මාතෘ මාන්නේනේ. ඒකනේ නේද? සමහර මාතෘත් ඉන්නේ නේද? නෝන හරි දෙයකුවත් වැරදි දෙයකුවත් ප්‍රතික්ෂේප කරනවා. මොකද යා මහත්යගේ මේ වටපිටාව රශ්මි මාලාව පෙරගන්න. ඈ? ඒ වගේ තත්ත්වයක් එනවා. ඒකෝ මම දැනගත්ත දැන් මේකද මට යමා පෙළහර බෑනේ තාම. ඉතින් බැරි හින්දා මම පෙළහර බාන්න බැරි හින්දා මං කළේ ඒ කාරණේ අත උපායක් කිදුවා. හමුදාවේම හිටපු මේ කෙනෙක් CID එකේ යාපස්සේ අයින් වෙලා මහාන වුණා. එයාට මම පන්සලට ගිහිල්ලා ගිහිල්ලා බන කියලා අවබෝධ කරගෙවුවා. කොච්චරද කියනවනම් ඒ හාමුදුරු බය වෙලා තිනවා මම මේ පන්සලට නිතරම ඇවිල්ලා බණ කියලා මේ හිමිසරේ ලොකු හාමුදුරුවට වට්ටම් මේ පන්සල ආසන්න එනවා කියලා. කොහමරි පස්සේ තමයි දන්නේ මේ කෙනෙකුට ධර්මයේ දෙන්න තියෙන උනන්දුවටයි මේ හාමුදුරුව මේ වැඩම කරලා තියෙන්නේ කියලා. උන්වහන්සේගේ සමාවිල්ලුවා. පස්සේ හාමුදුරුවනේ මම එහෙමත් හිතුවා ඒ දවස්වල කියලා. ඉතින් මම උන්වහන්සේ මට කියලා තිබ්බා උන්වහන්සේට අවශ්‍ය කරන උදව්වක් කියන මට ජීවිතේ උන්වහන්සේ මට මේ ධර්මයේ දුන්නට මම ඕන දෙයක් කරනවා කියලා. ඉතින් මම උන්වහන්සේට අභියෝගයක් දුන්නා මේ මගේ මවගේ තියෙනවා මෙන්න මෙහෙම මාතෘ මානය දෘෂ්ටියක් තියෙනවා ඇයට ගිහින් ධර්මයේ කියන්න. ඔහු ඒක රාජකාරිය බාරගත්තා. මම කිව්වා බඩාක් ඉහෙලට ගිහිල්ලා අතින් දිහා හිර වෙනවා. නේද? මේක නෝන කෙනෙක් ඉන්නව බනහන අහනෝ ධර්මයේ දකින්නේ නැහැ. මගේ මහත්තයර කිව්වා ඔයාගෙන් නම් බනහලා නෝන නිවන් දකින්නේ නැහැ. නෝනලත් හරි ආඩම්බරයි. කොච්චර හිතාගෙන හිටියත් නෝනලත් ඉතින් ඉන්නේ මහත්තයට වඩා මම ඊයලින් ඉන්නේ කියලා. ඒ නිසා ඔය නෝන යවන්න වෙන කෙනෙක් ළඟට බනහන්න කියලා ඉවරලා. ඊළඟට යවුවා. නැත්නම් තව තාමත් ඒ විදිහටම ඉන්නෝ. යවුවා මෙයා වෙන කෙනෙක්ගෙන් ධර්මයේ තේරුම් ගත්තා. දැන් මාත්‍රුමාන්නේ කැඩෙන්න මම අර ක්‍රමයක් උපායක් වදලා අර හමුදුරලව බලහන සවස්සල මම උන්වහන්සේගේ ගෝලෙක් කියලා වගේ පෙනී ඉඳලා යන්තම් එයාත් ගොඩ ගියා. ඒ වගේම සමහර මහත්තුරුන්ටත් ඉන්නවා ඒ මාත්‍රුමාන්නයන් නිසා නෝනගේ බණහනකෙම තියන්නේ ඒක ඇතුලේ ඉගෙන දෙයක්. එතකොට ඒකට තියෙන්නේ වෙන සමිංවහන්සේ කෙනෙක් ගැරි කාගේ හරි දෙය බණහන්න ඕනේ. ඉතින් ඇත්තනේ ඉතින් සම්මුති කෝණේකුත් තියෙනවනේ නේ. ඒක තිබුණාවේ නේ. එකක් තිබුණා. දැන් මම මේ පැවිද්දෙක් හැටියට මට කොයි හරි ගියාම මේ බිම වාඩි වෙලා බණ අහන්න හරි මොනවා හරි කරන්න කිව්වොත් මම ඒක බාර ගන්නෑ නේ. ඒක බාර ගන්නෑ. ඒක මානේ හරි මොකක් හරි නෙවෙයි. ඒක තමයි පිළිවෙත. ඉතින් ඒක වරදගොත් නැහැ. හැබැයි අර ක්‍රමෝපායයක් යොදා ගන්නම ඕන. එහෙම යොදා ගැනීමෙන් ධර්මයේ දකීමේ හැකියාව තියෙන නිසා මහත්තුරු නෝනලාගෙන් බනහන්නේ නැත්නම් බනහන්නේ නැතු වෙන කාගෙන් හරි අල්ල නෝනලත් මහදුරුගෙන් බනහන එක අමාරුයි කියලා හිතනවා නම් වෙන කෙනෙක්ගෙන් හරි බනහල එක තේරුම් ගන්න එක කොයිකට වටිනවද? ඈ ඔව් ඒක කාටත් තියෙන ප්‍රශ්නයක්. ඒක කාටත් වෙනවා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක වරදක් කියන්න බෑ. ඒක ඉබේ මනස තුල හැදෙන දෙයක්. දැන් මගේ මාතෘමාන්නය කියලා එකක් හැදුනයි කියලා ඒකට මට දොස් කියන්න බෑ. ඒක ඉබේ හැදෙන දෙයක්. ඕනම මව්පියෝ දෙපළක් දරුවන්ට යටත් වෙන්නේ නැහැ. මලත් යටත් වෙන්නේ නැහැ. හිඟාගෑවත් යටත් වෙන්නේ නැහැ. ඒ හැම මාන්නයක් තියෙන්නේ. ඒක ඉබේ හැදිච්ච එකක් එගේ. දැන් ලංකාවේ එහෙමයි. දැන් නෝනලාට යටත් වෙන්නේ නැහැ. බව උත්තරයක් වගේ තියෙනවා. ඒක ඉබේ හැදිච්ච මේ සංස්කෘතිය මත හැදිච්ච බලයක්. එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ මල්ලිලා සංගිලා පවුලේ අය බලුවා මෙච්චර යාලා බලහන් එච්චර ගණන් ගන්න හිමේ නෑ. ඒත් ඒගොල්ලෝ පුදුම වෙනවා මේ හාමුදුරු ළඟට එනවා වෛද්‍යවරු වෙනවා නීතිඥවරු වෙනවා මහාචාර්යවරු වෙනවා කතිකාචාර්යවරු වෙනවා. ඒගොල්ලෝ මේ ලොකුයි කියලා හිතාගෙන ඉන්න චරිතපව මේ ඇවිල්ලා හාමුදුරන්ගෙන් බනහනවා. ඒගොල්ලෝ දැන් පුදුමයට පත් වෙලා ඉන්නේ. එච්චර ලොකුද අපේ හාමුදුරු? එච්චර ලොකු කෙනෙක්ද? ඈ චරලු කියන්නේ කියලා අන්ට ඈ ඒකද ඒකනේ අපේ ඇස් දෙක හැදිලා තියෙන ආලෝක වර්ෂ මිලියන ගානක් ඈත තියෙන තාරකාවක් හිරු දකින්න මේ ඇහැට මේ ඇහැ වටේ පේන්නේ නෑනේ. ආලෝක වර්ෂ මිලියන ගානක් ඈතින් තියෙන ඉර පේන තාරකාව පේන ඇහැ වටේ පේන්නේ. ඒ වගේ තමයි මමත්වය. දැන් ඔබ ලොකු උදව්වක් කරගන්න පුළුවන් ඔබට මේ මමත්වයේ ගවේෂණය කරද්දී. තේරුණානේ අපිට වැරදිච්ච තැන. මෙන්න මෙතන තමයි මමත්වයේ තියෙන්නේ. හැදෙන්නේ. ඔබට ලස්සන මේ කතාවක් තියෙනවා. මට මේක හාමුදුරු කෙනෙක් කිව්වේ. මතක් කරේ. මහා බ්‍රහ්මයයි බුදුරජාණන් වහන්සේ හැංගි මුත්තන් සෙල්ලමක් කරලා තියෙනවා. හැංගි මුත්තන් සෙල්ලමක් කරලා තියෙනවා. ඒ කතා ප්‍රවෘත්තියක් සාවින්නාංශයම කියේ. දැන් මම දන්නේ නැහැ ඇත්තට ගලාද නැද්ද කියන්නේ. මහා බ්‍රහ්මයි කියලා කියන්නේ නැහැ නේද? දන්නවනේ නේද? ඉතින් ඒකේ මේ කතා ප්‍රබන්ධයක් කියලා පේනවනේ. ඉතින් මහා බ්‍රහ්මයා කිව්වලු මට පුළුවන් ඔයාලට අල්ලන්න බැරි තැනක හැංගෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සරුවඥනේ ඔබ වහන්සේ නම් හොයාගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා හරි මං හොයාගන්නම්. මට ලෝකේ ඕනම තැනක හොයාගන්න පුළුවන්. මහා බ්‍රහ්මයා හිමාල පර්වතේ පැත්තකින් තියලා අර කෑම වෙන වට්ටි තියෙන්නේ මේ වහන වට්ටි ඒ වට්ටි වගේ හිමාල පර්වතේ පැත්තකින් තියලා පොඩි මඩවගුරක් තිබුණා. මේ මඩවගුරේ ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන මඩයට හැංගිලා ආයි හිමාල පර්වතේ තියාගත්තා. එතකොට බුදුහාමුදුරු හොයන්න ඕන. ඉතින් බලනකොට සර්වඥ ඥාණයෙන් දැක්කා. දැක්ක ගමන් මේ හිමාල පර්වතේ යට මේ ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන ඉන්නවා. ඉතින් කණෙන් අල්ලලා අරගෙන එහෙම යවුවා. බනේද මහා බ්‍රහ්මය කියලා. අයියෝ අයියෝ ආතරින ආතරින ආතරින කන ආතරින මේ ඔබ වහන්සේ කිසි මේ මේ මේ එකක් නෑ ධර්මයක් නෑ මගේ කනිනුත් ඇල්ලුවා කියලා බාරගත්තා. ඊට පස්සේ මහා බ්‍රහ්මයාත් කියනවා එන ඔබ වහන්සේත් හැංගෙන්න මං හොයනවා. බුදුහන්සේ කිව්වා හා මං හැංගෙන්නම් කියලා. ඒ කතාවක් හොඳේ මේ අපහසයට කියන කතාවක් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන ලොකු ධර්මයක්. ඊට පස්සේ හැංගුණා. කොහෙද හැංගුනේ? මහා බ්‍රහ්මයාගේ මෙන්න මේ ඇහි පිහාට සිවුම් දුහුවිලි වේශයක් මවාගෙන හැංගුණා. මහා බ්‍රහ්මයා උඩ බලනෝ පේන්නේ නැහැ. යට බලනෝ පේන්නේ නැහැ. අගනිට්ටා බ්‍රහ්ම ලෝකේ බලනෝ නැහැ. අවීචි මහා නරකේ බලනෝ නැහැ. හිමාල පර්වතේ බලනෝ නැහැ. ලෝක වටේ බලනෝ නැහැ. කොයිද ඉන්නේ? ඇහැ පිහාට උඩ. මේ කතා කරේ නිවන නෙමේද? නිවන. ඔබට මහා බ්‍රහ්මයාගේ වගේ ආගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට යනකම් වඩන්න බලන්න කියවන්න දකින්න බලුවා. මේ ඇහි පිහාට ළඟ බලන්න බෑ. ඊටා සමීපේ බලන්න බෑ. ඒක තමා දිස බැලීම කියන්නේ අන්න ඒකයි. ඈ නොපෙනෙන කොටස දැන් පේනවයි කියන කොටස නිතරම අන්නයිනේ. පේනවයි කියන කොටස නිතරම අන්නය. මම කියන කොටස තියෙන්නේ නිතරම සැඟවිලා. ඔබේ දෘෂ්ටිමය කොටස නිතරම තියෙන්නේ සැඟවිලා. ඇස වගේ. ඇහැ තියෙන හැමතිස්සෙම අන්ධකාරේ. ඈ? හැමතිස්සෙම අන්ධකාරේ තියෙන්නේ. කොච්චර වටින ලස්සන කතාවක් දෙකින් අපිට ගන්න තියෙන ලොකු ආදර්ශයක් තියෙනවා. ඊටාම සරලයි. ඒක තමයි මේ මේ අපිට හිතා ගන්නත් බැරි අපේ පින්වත් මෑණියන් වහන්සේ මතක් කරේ. ඇයි මේක තේරුම් ගන්න බැරි? මෙච්චර සරල දෙයක් ඇයි මේ තේරුම් ගන්න බැරි? ඒක ඊටාම සරල වැඩි. ඒ නිසා පේන්නේ නැහැ. දැන් ගොඩාක් සියුම් දෙයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේ මේක ඉතාම සරලයි. ඉතාම සරලයි. ඒ නිසා තමයි දෙන්නේ. පේන බලා ගන්න බැරි. මේක ගැඹුරු නෑ. ඒ නිසාම ගම්බීරයි. උනන්දුනොත් කැපුණු දකින්න පුළුවන්. ඔව් අර නිතරම Tamanට පේන පැත්ත නෙමෙයි නොපෙනෙන පැත්ත මොකද්ද කියලා තම විමසන්න ඕන. පෙන පැත්තට වෙන පෙන පැත්ත. සසර බය දැක්ක. එහෙම නැත්නම් සසරින් නිදහස් වූ කියන අර්ථයයි. ඒ සසරින් නිදහස් වූ කෙනෙකුට ඒ යංගිස දානය පරිත්‍යාගයක් කරනොත් නම් Tamanට බොහෝසේ ලැබෙන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. මහත්ඵලයි මහානිසංසයි. මහබලයක් බවට පත් වෙනවා. එක එක වචන වලින් කියන්නේ ඉන්ද්‍රයන් පහෙන් තොරව බලන්න. දැන් මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක පහට ගන්න පහෙන් තෝරගන්න පහේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන. පහේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. ඉන්ද්‍රියන් පහෙන් තොරව මේක බලන්න. දවේශණය කරන්න. වෙනාවක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද? ඔහු මේ මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. එචර ත්‍රිවේදනාව මොකද්ද? සුඛ දුක්ඛ උපේක්ෂා.